สาธุสาธุสาธุสังสารสารุงนิเตนิสังสันนิทัสสังสุจิตาเดติสังสันเดรคังสันตานุปลาสังสังลาปเตสิงอันเนมิสาสังสันสาบิกังเกวลโมหนาสังสันนาคันมารนาเนวิเตสังสัมเสวิตังดาสิมุดาเรหัสังสังหารดัมมังพันเมสดาสังสันดาสกันนาสิตปาปนาสังสันนาปดันสิงหัตโกรภาสังสัมปารกามิงสุจิสารวาสังสังวารสังกัมภะเนรัสสาสังสัสเรสเดสายุเรนะเวตานิวันเวเดแต่ติเรนเนติดิริมัตรังปัตตังเลเดนิทรติเนตุมสะเดหัมดิสเนลังเดแต่ติเรวันดิริมะเกสัมบุดุมะหิมิสะเด සිදු කෙරෙන සදහම් වැඩසටහන සීල භාවනා වැඩසටහනයි මේ වෙලාවේ පැවැත්වෙන්නේ. ඉතින් පින්වතුනි අවබෝධය සඳහා විශේෂ ධර්ම සූත්‍රයක් මාතෘකාව වශයෙන් තියාගෙන ඊට අනුරූපව කරුණු සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද පින්වතුනි අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායේ සඳහන් වෙන සත්තාන කියන සූත්‍රය. ස්ථාන හතක් පිළිබඳව සිහිය මත පවත්වාගෙන යන ආකාරයෙන් පිළිබඳව දැක්වෙන සූත්‍රය. පින්වතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි තේරුම් ගත්තොත් තමයි ඇත්තටම ලෝකෙට මොකද සිද්ධ වෙන්නේ කියන එක අපි තේරුම් ගන්නේ. බුදුහාමරන්ගේ හැමදාම හදේකින් අපිට කරන්නේ සම්මාදිය කියලා ලබා දෙන එක. ඒ සම්මාදිය අපිට ලැබුණු පමණට අපි දන්නවා දුක හටගන්නේ කොහොමද, ඒ දුකෙන් අපි නිදහස් වෙනවා නම් අපි මොකද කරන්න ඕනේ කියන මාවත අපි එන්නම දැනගන්නවා. දැනගන්න තරමට අපිට උනන්දුවක් ඇති වෙනවා. මේ ධර්ම ඉක්මනටම සායෝග කරන්න ඕනේ කියන හැඟීමක් ඇති වෙනවා. විශේෂයෙන්ම වෙනතනේ වර්තමානයේ අපට ධර්මයේ ආනිසංස හුඟක්ම දැනෙන කාලයක්. ධර්මයේ ආනිසංස බෙහෙවින්ම අවශ්‍ය වෙන කාලයක්. ධර්මයේ අගේ හුඟක්ම දැනෙන කාලයක් මේක. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී දිනක් කොසොත් රජතුමා බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. අම අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ මේ රජතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද ප්‍රශ්නේ ඇතැම් බුදුරජාණන් වහන්සේ තමයි ප්‍රශ්නේ ඉදිරිපත් කළේ රජතුමාට. බුදුහාමුදුරුවෝ රජතුමාගෙන් රජතුමනි ඔබ ඉන්න ස්ථානයේ උතුරු පැත්තේ ඔබට විශ්වාසවන්ත ඇමතියෙක් එනවා. ඇවිල්ලා කියනවා රජතුමනි මේ පැත්තෙන් මහා විශාල පර්වතයක් එනවා. ඒ ප්‍රදේශයේ තියෙන සියලුම දේවල් විනාශ කරගෙන එන්නේ. කිසිම දෙයක් ඉතුරු කරන්නේ නැහැ කියලා. දකුණු පැත්තෙනුත් ඒ වගේම විශ්වාසවන්ත ඇමතියෙක් එනවා. ඇවිල්ලා කියනවා රජතුමනි දකුණු පැත්තෙන් විශාල පර්වතයක් එනවා. ඒ පැත්තේ තියෙන සියලුම දේවල් මිනිස්සු සත්තු දේවල් ඔක්කොම විනාශ කරගෙන එන්නේ. නැගෙනහිර පැත්තෙනුත් ඒ වගේ කෙනෙක් එනවා. බටේර පැත්තෙනුත් ඒ වගේ කෙනෙක් එනවා. හතර පැත්තෙන් මං හතර දිනක් එනවා විශ්වාස කටයුතු. ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ හතර පැත්තම විනාශ කරගන්න කිසිම දෙයක් ඉතුරු කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා රජතුමනි මේ වගේ දැනුම් දීමක් ආවරණය කරවත් ඔබට මේ වෙලාවට මොකද කරන්න තියෙන්නේ? මොකද්ද ඔබ මේ වෙලාවේ කරන්නේ කියලා. දැන් මේ වෙනතොට එහෙම දෙයක් කවුරුහරි කිව්වොත් අප කියව තව දවසකින් නැත්නම් තව පැයකින් නැස්තික ප්‍රහාරයක් එල්ල කරන්නේ නෝ ලෝකෙටම මුළු පෘථිවියම ඉන්න මිනිස්සු විනාශ වෙන එක ප්‍රහාරයකින් දේපළවට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඔක්කොම මිනිස් ජීවිත තව පැයකින් විනාශ වෙනවා කියලා විශ්වාසවන්ත කෙනෙක් කිව්වොත් ඔබ මොකද කරන්නේ? දුවනවද? කොහොමද ලිස්ට් වෙන්නේ? ඒක ඉතින් ඕන කෙනෙකුට කියන්න පුළුවන් ඒ උත්තරේ. නමුත් බුදුහාඳුරගේ බණහපු හැටි අපි මේ අහන්නේ. එම සරල පිළිතුරක් නම් අපි මේ බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා ගැඹුරු බුද්ධිමත් පිළිතුරක් වෙන්න ඕන මේ දෙන්නේ. අපි හිත හදාගෙන නැහැ ඒකට හරියන්න හිත හදාගෙන කොහොමද කෙනෙක් කියන්නේ? ඒක නියමිත පැහැදිලි උත්තරයක් දෙන්නේ කියනවා. එහෙම කවර ප්‍රහාරයක් එල්ල කරනකොට ඒ ප්‍රහාරය එල්ලන කරන කෙනාගෙන ඔබට දැන් හිතන්නේ නේද? අපි දැන් කියන දේ නෙවෙයි ඇත්තෙම මේ දේ මේ මොහොතට එනකොට ඔය දැන් කියන සරල වචන වලින් නෙවෙයි කියන්නේ. ඊට වඩා අපි මුලින් කලබල වෙනවා. අපේ ලෝකෝ ද්වේෂයක් ඉතිහාට ගන්න වෙලෙක. ඒ අවස්ථාවේ ඉක්මන යන එක ලේසි නෑ. අන්න ඒකට මුහුණ දෙන විදිය අපි ඇත්තෙම අද සාකච්ඡා කරනවා. ඉතින් මම මේ උදාහරණය ගත්තේ ඇත්තෙම අද අපට මේ අවධානය තියෙනවා. මින කලකට ඉස්සෙල මිනිසුන්ට ලොකුම ප්‍රශ්නේ විදිහට තිබ්බේ එක්කෝ ආහාර ප්‍රශ්නය, එක්කෝ ලෙඩ දුක් ප්‍රශ්නය, එක්කෝ රැකිරක්ෂා ප්‍රශ්නය වගේ දේවල්. ඒ වගේ මූලික අවස්ථාවලදී තමයි මිනිසුන්ට තිබුණේ ප්‍රධාන අවස්ථාවේ එක්කෝ ආහාර, එක්කෝ ඇඳුම් පැනඳුම්, එක්කෝ බෙහෙත් නිවාස කියන මේ ප්‍රශ්න තමයි තිබුණේ. නමුත් අද ලෝකෙට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? ඔව් අද තියෙන ජීවිත අවධානම පිළිබඳව ජීවිතය ආරක්ෂා කරගැනීම පිළිබඳ ප්‍රශ්නයයි අද ලෝකයේ බොහෝ දෙනෙක් කතා කරන්නේ. ඒක හිතන්නේ අපි සිරියාවේ මිනිස්සු නැත්නම් අෆ්ගනිස්තානයේ මිනිස්සු නැත්නම් ශ්‍රී ලංකාවේ විතරක් කතා කරන දෙයක් කියලා. ඒ ප්‍රශ්නේ තමයි අද ඇමරිකාවත් කතා කරන්නේ. ඒ ප්‍රශ්නේම තමයි අද ෆ්‍රාන්සියත් කතා කරන්නේ. ඒ ප්‍රශ්නේම තමයි අද ඉංගලන්තේ ලන්ඩන් වලින් මිනිස්සුන්ට මේ ප්‍රශ්නේ මැදි. කිසිම තැනක දුප්පත් පොහොසත් බේදයක් නැතුව හැම දෙනාගේම අභියස මෙන්න මේ අවධානම තියෙනවා. අන්‍යෙනි අවධානමක් තිබෙන අවස්ථාවකදී කොයිතරම් දුරට අපි දහමින් ප්‍රයෝජන ගන්නවද? අපි මෙවැනි අවස්ථාවකදී ඉක්මනින්ම කළ යුතු දේවල් ටික මොකද්ද කියන එක අපි ධර්මානුකූල විග්‍රහයක් යෙදෙන්න ඕන. අනේ විග්‍රහයක් යෙදෙන ගමන් මා විශේෂයෙන් මුලින්ම බලාපොරොත්තු වෙනවා මේ පොසොන් පොහොය නිමිති කරගෙන අප මේ සිත් සමාදන් කරන දවසේදී පොසොන් පොහොය වැදගත්කම පිළිබඳව ටිකක් අරමුණ ඉදිරිපත් කරලා ඒ අතීතය අපි අවදි කරගන්නද? විශේෂයෙන්ම පොසොන් පොහොය ශ්‍රී ලංකාවේ යන වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ශ්‍රී ලංකාවට ලැබුණේ අද වෙනි දවසක මේ පොසොන් පොහොය දිනේදී. ඒ ලැබිච්ච ත්‍රිපිටක බුද්ධ ධර්මයෙන් තමයි අද ලෝකයේම ථේරවාදී බුදු දහම ඉතිරි වෙලා තියෙන්නේ. බුද්ධ වර්ෂ 236 නැත්නම් 37 මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට බුදු දහම හඳුන්වා දුන්නට පස්සේ එතෙන් පටන් තවත් අවුරුදු 200ක් යනකම් ශ්‍රී ලාංකික බිස්සුණු වහන්සේලා මේ දහම දිවිමියෙන් ආරක්ෂා කළා. ආරක්ෂා කරම විතරක් නෙවෙයි ඒ දහම අනිත් රටවලට ව්‍යාප්ත කරන්නට මූලිකව කටයුතු කළා. මෙන්න මේ සුරක්ෂිත වෙච්ච දහම තමයි අද මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි මුළු තොන් ලෝකෙටම ඉතුරු කරලා තියෙන්නේ මේ ශ්‍රී ලාංකික බිස්සුණු වහන්සේලා ගත්ත මේ බාර දෝර කාර්යය මේ බාරදොර සේවය ප්‍රතිපලයක් විදියට. ඒක ඉතාම ගැඹුරින් උන්වහන්සේලා තේරුම් ගත්තා. මිහිඳු මහ රහතන් වහන්සේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට ධර්ම ගේනකොට ඉතාම විධිමත් විදියට උන්වහන්සේ ආරාධනාව ලැබිච්ච ගමන ශ්‍රී ලංකාවට ආවේ නැහැ. ආරාධනාව ලැබෙන මාස කිහිපයක් යන ප්‍රමාද කළා. ලංකාවේ පරිසරයෙන් බැලුවා. මිහිඳු මහඳුරන්ට ලංකාවට එන්න ආරාධනාව ලැබෙනකොට ලංකාවේ රැගෙනලේ මොටසීව රජතුමා වයෝ වෘද කෙනෙක්. එනිසා මිහිඳු කල්පනා කළා මා තව ටිකක් ප්‍රමාද වෙන්න ඕන මේ විදිහ වයෝ වෘද රජ කෙනෙක් එක දිහා වැඩ කටයුතු කරන්න බෑ. එනිසා තව ටිකක් ප්‍රමාද වෙන්න ඕන ඊළඟ රජතුමා එනකන් කියලා. ඊපස්සේ දේවානන්ද රජතුමා බලයෙන් ආවට පස්සේ තමයි ලංකාවට ආවේ. එතකන් එතුමා උන්වහන්සේ ඉන්දියාවේ තමන්ගේ මව ඉන්න ප්‍රදේශයට ගිහිල්ලා කාර්යගත කළා විතරක් නෙවෙයි ලංකාව වෙන කලින් ලංකාවේ කියලා කියන උපභාෂාවන් අධ්‍යයනය කළා. ඒ ධර්මයේ ත්‍රිපිටකයේ සම්පූර්ණ කටපාඩම් කළා. මහරහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ කත කිච්ච කෙනෙක් කියලා අපි කියනවා. කලියුතු කටයුතු ඔක්කොම අවසන් කරපු කෙනෙක්. එහෙම වුණත් ලෝකීයට ධර්ම සේවය කරන්න යාති රහතන් වහන්සේලා මන් කරපු කටයුතු ඉවරයි කියලා නිකන් ඉන්නේ. කටපාඩම් කරන දෙයක් අවසන් කටපාඩම් කරනවා. ධානය අභිඥාවක් තම ලබා ගන්න ඕන නම් ඒක ලබා ගන්න. ආත්මඥානය ලැබල ඉවරයි. නමුත් ලෝකෙට සේවය කරන්න තව විශේෂ හැකියාවක් කුසලතාවයක් ඇති කර ගන්න ඕන නම් රහතන් වහන්සේ ඊළඟට කටයුතු කරනවා. ඒ තමන්ගේ මාන්‍ය වැඩි කර ගන්නවත් තෘෂ්ණාවක් කරන දෙයක් නෙවෙයි. මේ ලෝකෙට මේ නාම දෙන්න ඕන නිසා. මිහිඳු මහ රහතන් වහන්සේ සේවය කළා. උන්වහන්සේ ලංකාවට එන කලින් මේ පරිසරය හඳුනාගෙන වටා පිටාව සකස් කරගෙන තමයි ලංකාවට ආවේ. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ නැවත ඉන්දියාවට ගියේ නැහැ. ලංකාවේ උන්වහන්සේ පිරිනම් පෑවේ. ලංකාවට බුදුදහම අරගෙන ඇවිල්ලා ලංකාවේ මිනිස්සුන්ට ඒ දහම දායාද කළා. ඒ දහම දායාද කළේ ලංකාවේම කෙනෙක් මහාන කළා ලංකාවේම උපසම්පදා කරවලා ඒ ඇයට මේ බුදුදහම බාර දුන්නා. මේක තමයි ධර්මදූත ප්‍රචාරයේ මූලික ක්‍රමය වෙන්නට ඕන. ධර්මදේශනා සඳහා ගිය කෙනා මා හැමදාම ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ රටේම මව්බස්සේ කතා කරන අයට මේ නම දෙන්න ඕන. එහෙම වුණොත් තමයි නම ව්‍යාප්ත කරන්න පුළුවන් කම තියෙන්නේ. මේ දහ අන්දර මේක තේරුම් අරගෙන ඉතාම දුරදර්ශීව ක්‍රියා කරනවා. ඒ විතරක් නෙවෙයි, එදා මිහිඳු හාමුදුරන්ට සඳහන් කළ අහවල් ස්ථානවල ප්‍රධාන චෛත්‍ය ස්ථාන අනාගතයේ හැදෙනවා කියලා රජතුමාට මතක් කළා. විශේෂයෙන්ම රුවන්වැලිසෑය පිහිටවල තියෙන ස්ථානයේ ලෝකයේ මහා ස්තූපය ඉදිවෙනවා කියන එක දේවානම් පියතිස්ස රජතුමාට සඳහන් කළා. එතකොට රජතුමා කිව්වා, ස්වාමිනේ නම් මම ඒක හදන්නද කියලා. එතකොට මේ දහඳුර කියන රජතුමනි, ඔබ ඉක්මන් එන්න බෑකට, ඔබට ඊට වඩා මේ අවස්ථාවේ කරන කාර්යභාරයක් තියෙනවා, ඔබගේ මොනුහුරේ අනාගතයක හදනවා කියලා. ඒ විතරක් නෙවෙයි, ජයසිමා බෝධිණ වහන්සේ උඩමළුවේ තැන්පත් කරනකොට, රෝපණය කරනකොට රජතුමා සම්පූර්ණ දායකත්වයෙන් දරලේක එතන ගෙනාවට මේක රෝපණය කළේ රජතුමාගේ අතින් නෙවෙයි. ඇයි ඒක හේතුව? මේක රෝපණය කළේ එතන ඒ විනාද රැස්සිටි පිරිසෙන් හිටපු සාමාන්‍ය පුද්ගලයෙකුට ආරාධනා කළ ඔහුගේ අතින් තමයි බෝධි රෝපණය කළේ. ඇයි එහෙම කළේ? බැරි වෙලාවත් රටේ රජතුමාගේ අතින් මේක රෝපණය කළා, ගල් පුවරුවක් එම ලියලා තිබ්බනම් දේවානම්පියතර රජතුමාගේ සුරදීන් මේක තැන්පත් කළා කියලා මොකද වෙන්නේ? නැතම රජතුමාට කමනාප කෙනෙක් පස්සේ කාලයවත් ඒකට හානි කරන්න පුළුවන්. ඒ තරම් දුරදිග බලන වැඩක්. ඒක ඉන්දියාව වුණා පිළිතුරු. ඉන්දියාවේ ජයසිංහ අවෝදියේ අශෝක රජතුමා මුගක් සලකනකොට සරණාබරි මිනිකිනක් සැලකුවා. ජයසිංහ අවෝදියේ පස්සේ රජතුමාගේ දේවියන් මේකට අමනාප වෙලා බෝධිය හානි කළා. ඒ මුල් බෝධිය විනාශ වුණා. ලංකාවේ ශ්‍රී ලංකාවේ බෝධියට එහෙම දෙයක් වුණේ නෑ. ඒ විතරක් නෙවෙයි, අනුරාධපුරයේ පිටවල තියෙන බොහෝ සිද්ධස්ථාන, ලෝවා මහා ප්‍රාසාදය, රුවන්වැලිසෑය, මිරිසවැටිය, මේ ආදී චෛත්‍ය ස්ථාන බොහොමයකට සැලසුම් හැදුවේ සම්පූර්ණ මනුකෙන් නිම කළේ රහතන් වහන්සේට. උන්වහන්සේ අවුරුදු දහසක් නොනැසී පවතින විදිහට ඒව ඉතාම ශක්තිමත් සැලැස්මකට හදන්නට ඒ කණීය රජවරු අනුශාසනා කළා. මෙන්න මේක තමයි දූරදර්ශී කාර්යය කියලා කියන්නේ. මෙතෙන් පින්නතුනේ, මෙතනින් ආරම්භ වෙන බුදුදහම ශ්‍රී ලංකාවේ මුල් පැසගෙන වලගම්බා රාජසමය වෙනකම්, බුද්ධ වර්ෂ 240 වෙනකම්ම ඉතාම දුෂ්කර කාලවකවානෝ පරිච්ඡේද පසු කරලා මේ බුදුදහම ත්‍රිපිටක බුදුධර්මයේ එක අකුරක්වත් වෙනස් නොකර ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ මේක ආරක්ෂා කරගත්තා. ඒක ජීවිත පරිත්‍යාගයෙන් කරපු කැපවීම. ඒ සඳහා ශ්‍රී ලංකාවේ කියා අපේ සම්බල තාත්තලා මේ සඳහා කැප වුණා. රටේ රජවරු මුළු ශ්‍රී ලංකා ද්වීපයේම තුන් වතාවක් ශාසනික පූජා කළා. වැව්වන් පූජා කළා, කුඹුරු පූජා කළා. කවුරුත් ප්‍රශ්න කරේ නෑ මේවා හාමුදුරන්ට ගන්න ගැලපෙන්නේ නැද්ද කියලා. එහෙම ප්‍රශ්න කරේ නෑ. එයා දැනගත්ත මේවා කළ තිබුණා තමයි ශාසනය සුරක්ෂිත වෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි, අම්මල තාත්තල දරුවෝ හදන අය මොකද කළේ? තමන්ට දරුවෙක් ලැබෙන කලින් ප්‍රාර්ථනා කළා, අනේ මට ලැබෙන දරුවන්ගේ හොඳම දරුවා මා ශාසනය පූජා කරනවා කියලා. කලින් ප්‍රාර්ථනා කළ තමයි දරුවෙක් ලබා ගන්න කටයුතු කළේ. ඒ නිසාම ඉහළ දිවි ලෝක බ්‍රහ්ම ලෝකලින් ආපු දරුවෝ මෙවැනි අම්මලාගේ කුසේ පිළිසිඳගෙන බිහි වෙලා මේ ශාසනය ආරක්ෂා කළා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, ශ්‍රී ලංකා ද්වීපයේ ඉපදෙන මැරෙන මිනිස්සු බොහෝ දෙනෙක්ගේ ප්‍රාර්ථනා වුණේ නැවත ඒ මව්බිමේම ඉපදිනා සුගතිගාමීව හෝ අඩුමානේ දුගතිගාමීව හරි ඉපදිනා මේ ශාසනයත් මේ ජාතියත් යළි ආරක්ෂා කරන්න ඕන කියන දැඩි අධිෂ්ඨානයක් තිබුණා. ඒක දැනගත් කරනවා පින්වතුනි. හැබැයි සමහර වෙලාවලදී මිනිස්සුන්ගේ තියෙන අදහර වෙන කම නිසා ඒ අදෘශ්‍ය මානසිකින්ටවත් උදව්වක් කරන්න බැරි මට්ටමට ගිහිල්ලා. මිනිස්සු දුසිරිය දෙනකොට, මිනිස්සු දුස්සිය වෙනකොට යන්නේ උදව් කරන්න බැරි වෙනවා. ඒ නිසා අපි එකකටකින් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ගමන් මේ ශක්තියකින්වත් අපි උපකාර ලබා ගන්න පුළුවන්. තිනතුනි ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ ඉපදෙච්ච රටේ, රහතන් වහන්සේ ලක්ෂ ගණන් සිටියේ රටේ අවුරුදු 200 ගණන් යනකොට සම්පූර්ණ බුදුදහම විනාශයටපත් වුණා. හැබැයි එහෙම වුණා ශ්‍රී ලංකාවට එහෙම දෙයක් වුණේ නෑ. විවිධ විදියේ උපද්‍රව ආවත්, දැඩි නියන්කාර සාගතාවේ බොහොමයක් ආවත් නැවත නැවතත් මේ ශාසනය ඉස්මතු වුණා. එහෙම වෙලා අද පිනුතින වර්තමානයේ නැවත අපි ඉතාම අවධානම් සත්‍යක ඉන්නේ. අපි කල්පනා කරලා බලන්න වටිනවා, කොයි පැති වලින්ද අපි මේකෙන් පෝෂණය වෙන්න ඕනි කියලා. මේ ධර්මයේ ලැබෙන අවස්ථාවේදී පින්නතුනේ අර පර්වත හතරක් හතර පැත්තෙන් එනකොට අපට සුරක්ෂිතතාවය වගේ තමයි අපි මේ ධර්මයෙන් ගන්න පළවෙනි ආනිසංසය තමයි. අපි කොයි මොහොතේ මිය ගියත් කොයිතරම් ඊටාම ධර්ම සත්‍යයේදී මිය ගියත් දුගතිගාමී නොවන විදියට හොඳට හිත පිළිවාගෙන ඉන්න ඕන. ඒ සඳහා හැකි උපරිම ලෙස එක පැත්තකින් මෛත්‍රිය දිනු කරන්නට ඕන, එක පැත්තකින් පංචශීල රකින්නට ඕන, අනිත් පැත්තෙන් අනිකු සංඥා වඩන්නට ඕන. මෙන්න මේ අනිසංස විදියට අපට දිනකට වැඩි වාර ගානක් මතක් වෙන කාරණේ බවට පත් වෙනට ඕන බුද්ධ ධම්ම සංඝ කියන මේ තේරුම. තමන්ට දවසට වැඩි වාර ගානක් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් වෙනවා නම්, ධර්ම රත්නයේ ගුණ සිහිපත් වෙනවා නම්, සරියුත් මුගලන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගේ උදාහරණ ජීවිත තමන්ට මතක් වෙනවා නම්, මෙන්න මේකෙන් කියවෙනවා තමන් සුගතිගාමී වෙන්න සූදානම් කෙනෙක් කියලා. අනිත් දේ තමයි තමන් මේ ධර්මයේ මේ සුරක්ෂිතතාවය ලබා ගන්න වගේම තමන් ඉතාම ආදරය කරන තමන් යම්ම දාන්න වෙන්න පුළුවන්, සමීප ඥාති මිත්‍රාදීන් වෙන්න පුළුවන්, ඒ අයටත් මේ ධර්ම දෙන්නට ඕන. ඒ සමීප තමයි විතරක් නෙවෙයි ලෝකෙ වැඩිපුර පිරිසකට සුගතිගාමී වෙන්න උදව් කරන්න ඕන. කොයි මොහොතේ මේ ජීවිත අනතුර අපට එදගන්නේ? අපේ ළඟ මෛත්‍රිය තියෙන වෙනවා නම් කෙනෙකුට ආහාරයක් පානයක් දෙන විතරක් නෙවෙයි, ඒ කෙනා මේ යන පස්සේ ඒ කෙනා දුගතිගාමීත්වයෙන් මුදවන්න අපි කටයුතු කරන්න ඕන. ඔබ ඇත්තටම කල්පනා කරලා බලන්න, ඔබේ දුවට පුතාට, අම්මට තාත්තට, සහෝදර සහෝදරයන්ට ඔබ සුගතිගාමී වෙන්න උදව් කරන තියෙන කියලා බලන්න. ඒ අය ඕනම අවස්ථාවක මිය ගියොතින් ඒ අය හොඳ තැනක උපදින විදියට හොඳ දහම් පරිසරයක් ඒ අයට උදා කරලා දීලද කියලා තියෙන කියලා ඔබ කල්පනා කරලා බලන්න. මෙන්න මේ කතේ වෙන්නට ඕන පිළිතුරු. මෙන්න මේක තමයි අපි ධර්මයෙන් ගන්න ප්‍රධානතම ආනිසංසය බවට පත් වෙන්නේ. අපි ඒක ටිකෙන් ටික ඉදිරියට සාකච්ඡා කරනවා. ඉතින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ගැන කතා කරද්දී පින්තුනි ලෝකයේ කුඩා රටක් වුණාට මේ බුදු දහම නිසාම ශ්‍රී ලංකාව ධර්ම දේපියක් කියලා ප්‍රසිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි, අතීතය පටන් මේ හිටිය මිනිස්සු දහම මූලික කරගත්තු ජීවිතයක් ගත කළා. කොයි ආකාරයේ අනිත්‍යයෙන් හානියක් වුණත් ඒ මිනිස්සුන්ට නැවත අයහමතක් ප්‍රාර්ථනා කළේ නැහැ. දැන් බලන්න පසුගිය කාලේ වහන් නැති එස්සියදී හානි කරගත්තු අය මරාගෙන මැරිච්ච අය ගැන කතා කරනකොට අපේ හාමුදුරුවෝ කිව්වේ මොනවද? අනේ මේ මිනිස්සුන්ට මේ මනෝදාන කරන්න ඕන, ඊළඟ ආත්මයවත් මේ මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවිලා සමාධිය ලැබෙන්න කියලා මේ මිනිස්සුන්ට කියනවා. කිනුත් ලෝකේ කොයි જાතියේ දොන් ප්‍රාර්ථනාවක් කරන්නේ හිතනත් පුළුවන්. ඒ මරාගෙන මැරිච්ච මිනිස්සුන්ට කියන්නේ අනේ මේ මිනිස්සුන්ට ඊළඟ ආත්ම භාවයේ මේ වගේ මිත්‍යා දෘෂ්ටි නැති සම්මාදිතයක් ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි බලන්න මේ සම්මාදිතිය ඇතුළු අපි කවුලක ඉපදිච්ච එක කොච්චර භාග්‍යද කියලා. බැරි වෙලාවත් ඔබ ඉපදුනේ වෙනත් ආගමක මතවාදයක් තියෙන, ඔබේ ආගම හැර අනිත් ආගමේ මිත්‍යා දෘෂ්ටිකයි, අනිත් ආගම කෙනාගේ මිත්‍යා දෘෂ්ටියෙන් මුදවලයා සුභතිගාමී කරන්න ඕන නම් එයාගේ ගැලහරහා සියුම් ආයුධයක් යවන්න ඕන කියන මතේ දැඩිව පිළිගත්තු ආගමක නම් ඔබ ඉපදුනේ. ඔබට මොකක් වෙන්නේ? ඒ මතවාදය අයින් කරන්නේ නැහැ පින්නතුනි. ඇතැම් වෙලාවට අම්මා තාත්තා කිව්වත් අයින් කරන්නේ. අම්මා තාත්තේ අයින් කරගන්න කියලා කිව්වොත් අම්මා තාත්තට ඒ දඬුවම දෙනවා. එහෙම දීපු අවස්ථා තියෙනවා. බලන්න පින්නතුනි අපි මේ බේරිච්ච බේරිච්ච පුළුවන් දෙයක් හිතා ගන්නවා. අර වගේ මිත්‍යා දෘෂ්ටි ආගමක අපි ඉපදුණා නම් අපි සිහින ලෝකෙක ඉන්නේ. අපි හිතන්නේ අනිත්‍ය ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි. ඒ අය ස්වර්ගයට යවන්න නම් මේ මිත්‍යා දෘෂ්ටි අය තියෙන ආයුධයකින් එයාගේ බෙල්ල කපන්න ඕන කියලා. මොනවාගේ මට්ටමක් වේද අපිට? පින්නතුනේ මේ බේරිච්ච බේරිල්ල මැති අපට අපි ගැන සතුටුයි. මේ තරම් නිවෙන සැනසෙන දහම සාමකාමී දහමක් ලැබිච්ච එක ගැනම පිනොත් අපි සතුටු වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි පිනොතේ මේ දහම වසර 2500 ක අධික කාලයක් රැකගෙන ආපු මේ කහ සිවුර දකිනකොට ඔබට පුදුම විදිහේ කෘතඥතාවයක් සැනසීමක් ඇති වෙන්න ඕන. මේ අතීතයේදී ස්වාමීන් වහන්සේලා මේ කැපවීම නොකරනම් එදා වළගම්පාරාගේ සමයේ අවුරුදු 12ක කාලයක් අඛණ්ඩව නියම් කාලයක් ගතතියෙනවා. ගස්වල පොළ අනුභව කරමින් ධර්මයේ කටපාඩම් කරමින් මේ දහම රැක්කා. ඒ විතරක් නෙවෙයි අනුරාධපුරේ ඉන්න හාමුදුරු කෙනෙකුට ධර්ම ගැටුවක් ඇති වුණා නම් ඒ ගැටුව විසඳගන්න මිහින්තරයට පයින් වෙනවා. තිස්සමාරාමේ ඉන්න හාමුදුරුවන්ට ධම් ගැටුවක් ඇති වුණා නම් ඒක විසඳගන්න මිහින්තලේ ඉන්න හාමුදුරු කෙනෙක් හොයාගෙන එනවා පයින්. දවස් ගන්න. දැන් මාගේ ඉන්ටර්නෙට් එක සර්ච් කරපු ගමන් සූත්‍රයක් පෑන්න පුළුවන් කාලයක් නෑ ඒ කාලෙ තිබුණේ. පින්නතුනේ එක සූත්‍රයේ කරුණු ටික ආන දැන් ඔබට ඉන්ටර්නෙට් එකට ගියාම එක භාෂාවක ඉන්නේ භාෂා 20කින් උනත් ත්‍රිපිටකයේ සූත්‍ර ඔබට කියවන්න පුළුවන්. ඒ සත්‍යෙට ගෙනාවේ පින්නතුනේ මේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. ඒ නිසා ලෝකයේ හැම රටක්ම ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලාට ගරු කරනවා මේ කරපු සේවය නිසා. ඒ නිසාම තමයි ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මාණය කරපු බෞද්ධ පොඩිය ලෝකේ හැම දෙනාමේ සංවර්ධන පොඩිය බෞද්ධ පොඩිය විදිහට පිළිගන්නවා. අනෙක් එක බෞද්ධයන්ගේ ප්‍රධාන උත්සවය වන වෙසක් උත්සවය වෙසක් දේ කියලා සමරන්නේ. වෙසක් දේ කියලා නෙවෙයි සමරන්නේ. පාලි භාෂාවෙන් කියන්නේ වෙසක් කියන සිංහල පදයෙන් තමයි කියන්නේ. වෙසක් දේ කියලා සමරන්නේ. ඒ වෙසක් කියන පදයේ සිංහල වචනය. පින්නතුනි මේ වගේ කරුණුලින් තාමත් අපි ඉඳගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ ශ්‍රී ලාංකිකයන් විසින් තමයි මේ ථේරවාදී බුදුදහම අතීතයේ ආරක්ෂා කළේ. අන්නේ ආරක්ෂා කරන ගමනේදී විශේෂයෙන්ම ශ්‍රී ලාංකික අම්මල තාත්තලා ලොකෝ කැපවීමක් කළා මේ ස්වාමීන් වහන්සේලාට රැකගන්න. ඒ ස්වාමීන් වහන්සේලා රැකුණොත් තමයි ධර්මය රැකෙන්නේ. ධර්මය රැකුණොත් තමයි බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ කියන එක ඉතාම දුරදක්නා නුවණින් කල්පනා කරා. මෑත කාලේ වෙනකම් මීට අවුරුදු 20-30කට කලින් වෙනකම් දැන් නම් එහෙමද කියලා හිතන්න බැහැ. පින්නතුනි ඒක හරියට නොකර පුරාට අල්ලගෙන ඉන්දුනීසියාව, ජාවා සුමාත්‍රා, ඇෆ්ගනිස්තානය, මැද පෙරදිග මේ වගේ බොහෝ රටවල්වල පින්නතුනි මේ අමතක කළා. අමතක කළ නිසා සදහම් පණිවිඩයේ වී ගියා. මහා ප්‍රතිමා විහාරස්ථාන දාගය පිටුරුණා බුදුදහම විනාශ වෙලා ගියා. ඒ නිසා කිසියම් ප්‍රදේශයක මුලින්ම නැති වෙලා යන ස්වාමීන් වහන්සේලා ඊට පස්සේ දහනේ ඊට පස්සේ වෙන විහාරස්ථාන තිබුණට වැඩක් නැහැ. ඒ නිසා වෙනත ලෝකයට අද වර්තමානයේ අනාගතයට අතීතයටත් වඩා වර්තමානයේ දහම අවශ්‍ය කාලය. ඒ නිසා තමයි විශේෂයෙන්ම අද චීනය බුදුදහමත් එක්ක ඉදිරියට යන්න උත්සාහ කරන්නේ. එයාද ලෝකයේ ආර්ථිකයෙන් බලවතාවය අවසන්. එවැනි තත්ත්වයක ඉඳගෙනත් ඒ අය කල්පනා කරන්නේ බුදුදහමත් එක්ක විතරයි කියලා කියන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට කෝටි 100කට වඩා ජනගහනයක් ඉන්න රට ඉන්දියාව. ඉන්දියාවේ ජනගහනයේ 1%ක්වත් බෞද්ධයන් නැහැ. 0.9%. එහෙම ඉන්න රට තීරණය කළා පරතම රාජමැතිවරයා ස්පිරිටුවල් කැපිටල් එක විදියට බුද්ධගයාව නම් කළා. කිසිදු ආගමික මතවාදයකින් තොරව එයා එකේනාව පිළිගන්නවා මේ දහමත් එක විතරයි ඉදිරියට යන්න පුළුවන් කියන්නේ. එහේ ආධ්‍යාත්මික ආගමනර ලෙස බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච බුද්ධගයාව නම් කළා. ඒ නිසා මේ බලවත් රටවල් දෙකම ඉදිරියට යන උත්සාහ කරන බුදුදහමත් එක්ක ඔවුන් තේරුම් ගන්න තියෙනවා අනාගත වක්තුරුවරු අනාගතය ගැන කියලා තියෙනවා. තව අවුරුදු 20-30ක් යනකොට විතරක් නෙවෙයි අපිට මේ අවුරුදු අන්තිම වෙනත් පුළුවන්. විශේෂයෙන්ම මැද පෙරදිගට විශාල හානියක් වෙනවා. යුරෝපයට විශාල හානියක් වෙනවා. විශේෂයෙන් ප්‍රංශයේ මුල්ලෙලා යුරෝපයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා කලින් ප්‍රකාශ කරලා තියෙනවා. බටහිරට නොයෙක් විදිහේ විනාශයන් වෙන්නට පුළුවන්. මෙන්න මෙවැනි විනාශයන් වුණත් පෙරදිග චීනයෙන් ඉන්දියා ඇතුළු මේ පෙරදිග රටවල් බුදු දහමත් එක්ක නැවත ඉස්මතු වෙනවා කියලා කියනවා. හැබැයි මේක නිකන් වෙන්නේ නැහැ. ඒ සඳහා දැන් ඉඳලම අපි ඉක්මනින් වැඩ කරන්න ඕනේ. ඒකේ පළවෙනිම පියවර තමයි තමන් බුදු දහම කියන එක මොකක්ද කියලා හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ දහමෙන් තමන්ට ලබා ගන්න පුළුවන් ඉහළම බෙනිෆිට්ස් එක තමන් ලබා ගන්නට ඕනේ. වර්තමානයේ පින්නතුනි මේක ඉතාම අවධාරණය කිව්වත් බොහෝ දෙනෙක් මේ සඳහා ධම්මන කැපී මාඩුවේ පින්නතුනි. ඒ නිසා ආරිසංසක් ලැබෙන අනිත් තමයි. පළවෙනි පියවර තමයි තමන් උපරිම ලෙස පංචශීලය රකින්න. ඊළඟට උපරිම ලෙස දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන්න. මේ පුණ්‍යක්‍රියා කරනවත් එක්කම තමන්ට ජීවිතයේ බ්ලෙසින්ස් තමම කරගන්න ඕන. හිත පිරිසිදු වෙච්ච ගමන්ම තමන්ගේ ජීවිතයෙන් දවසට වැඩිපුර සිදු වෙන්නේ යහපත් දේවල්. එමනවද? ඒ තමයි මංගල සූත්‍රණ කාරණා. දානංච ධම්මචර්යාච ඒතම් මංගල මුත්තම. දන් දීම ධර්මයෙන් හැදීම මංගල කාරණේ. ඒ වගේම ඥාතකානං සංඝෝ මාතාපිතෝ උටක් උපච්ඡානං කතඤ්ඤතා කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ඡා පතිරූප දේශ වාසෝච අනාකුලච කම්මන්තා අනවඥානි කම්මානි ආර්ති වේද පාපා. මේ වගේ කාරණා වලින් කියනවා තමන්ගේ ජීවිතයට වෙන බ්ලෙසින්ස් ගැන. තමන් හිත පිරිසුදු වෙනකොට මෙන්න මේ දේවල් තමන්ට දවසට වැඩිපුර වෙනවා. නිතරම බලන්නේ කාට හරි දෙයක් පරිත්‍යාග කරන්න. නිතරම සිල්වත් ගුණවත් කෙනෙක් ඇසෙන් දකින කැමති. නිතරම ආම්මඩ තාත්තට සලකනවා. දරුවන්ට හොඳට සංග්‍රහ කරනවා. මත්පැන් ආදී වැළකෙනවා. වැරදි මිත්‍යා ව්‍යාපාර වලින් වෙන් වෙනවා. මේ බොහෝ දේවල් තමන්ම ජීවිතයේ බ්ලෙසින් එකක් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් කිසියම් උදෑසනක පිරිසිදු හිතින් කයෙන් වචනයෙන් සිතින් යමක් කරනවා නම් ඒ උදෑසන සුභ උදෑසනක් කියලා සුභ උපන්න කියලා. ගුඩ් මෝර්නින් කියන එක මුලින්ම කියලා තියෙන බුදුහාමුදුරුවෝ. සමහර අය හිතන්නේ ගුඩ් මෝර්නින් කියන එක අපි බටහිරින් යුරෝපයෙන් ශ්‍රී ලංකාවෙන් ඉගෙන ගත්තා කියලා නේ. නෑ පිටතට මේ කටියත් අපෙන් ඉගෙනගෙන දින බලන් ඉන්නවා. හැබැයි ඒගොල්ලන් වචනේ විතරයි කියන්නේ ගුඩ් මෝර්නින් ගුඩ් ආෆ්ටර්නූන් කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කටින් කියන්න ඕනේ. යම් කිසි උදෑසනක කෙනෙක් පිරිසිදු සිතින් සිතින් කයින් වචනේ ක්‍රියා කරනවා නම් ඒ උදෑසන ගුඩ් මෝර්නින් කියලා කියන බුදුහාමුදුරුවෝ. ගුඩ් මෝර්නින් විතරක් නෙමෙයි. යම් කිසි කෙනෙක් මධ්‍යාහ්න වෙලාවේදී ඒකන සිතින් කයින් වචනෙන් පිරිසිදු යමක් කරනවා නම් අන්න ඒ දහවල සුමඥාන කියලා කියනවා. ගොඩාක් මොන් කියලා. බුදුහාමර කියලා තියෙනවා. අංගුතර නිකාය ටිකනේ පාදේ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි යම් කිසි සංඝයාවක කෙනෙක් සිත පිරිසිදුව කයින් වචනෙන් සිතින් හැසිරෙනවා නම් ක්‍රියා කරනවා නම් ඒ හවස සුසායන්හන් කියලා කියනවා. සුභ සංඝහවා ගුඩ් ඉවනිං කියලා. බුදුහාමර කියලා තියෙනවා. පින්නතුනි මෙන්න මේ ආකාරයට මුළු දවසම තමන්ට සුභ කරගන්න පුළුවන් මංගල සම්පත කරගන්න පුළුවන් මෙන්න මේ ක්‍රියාකාරීත්වයක එක තමන් ඉන්නවා. මෙන්න මේ දිවි මගේ තමන් ඉන්න ගමන් පිනොතනේ හැකි තාම් දුරට උත්සාහ කරන්න අනිත් අයටත් මේ දහම පුළුවන් තරම් දෙන්න. ආගම්භේදයක් නැහැ. බුදු දහම කියලා කියන්න ඕනේ නැහැ. මේ දහමේ තියෙන හොඳ දේවල් ප්‍රැක්ටිස් කරන විදිහට පිළිගන්න පුළුවන් ඉඳ කියලා කියන්නේ. කියනකට උදව් කරන්න. මෙන්න මේ විදිහට ඉන්නකොට පින්නතුනේ ඔබට ලොකු ආනිසංස ටිකක් ලැබෙනවා. මොනවද ආනිසංස? ඒ ආනිසංස තමයි තමන්ගේ අතීත අකුසල කර්ම විදිහට බලවත් විපාක එන්න තියෙනවා කියනවා නම් ඒක වාක්‍යයකටපත් වෙනවා. ලෙඩ දුක් වෙන්න තියෙනවා නම්, අනතුරු වෙන්න තියෙනවා නම්, ළම ඥාතියන්ගේ වියෝයම් වෙන්න තියෙනවා නම්, ධනහානි වෙන්න තියෙනවා නම්, මෙන්න මේ වගේ හුවා දේවල් පාලනය වෙනවා. තමන්ගේ මෙන්න මේ සත්භාවය නිසා. ඒ විතරක් නෙවෙයි. ඔබ ඊටාම ළඟින් ආශ්‍රය කරන අයට මේ ඥානසත් ලැබෙනවා. ඔබට අනාගතයේ ධර්මයේ ඥාතිවරයෙක් හිතවතෙක් ඔබට සමීප වෙනවා නම් අන්න ඒ සමීප වෙන අයත් මෙන්න මේ පිනට බර වෙච්ච අයම ඔබට ලැබෙනවා. ඔබ දුර්වල වෙනවා නම් ඔබට ලැබෙන්නේ ඒ වගේම දුර්වල කර්ම ශක්තියක් තියෙන අය තමයි. ඔබ කර්ම ශක්තියෙන් ශක්තිමත් වෙනකොට ඔබට ලැබෙන හොඳයි. ඒ තරම් නෙමෙයි පිටතුනි. තමන්ට මේත් එක්ක මේ දාන සීල දෙකෙන් නැවතෙන්නේ විශේෂයෙන්ම ඕ මෛත්‍රී භාවනා වඩන. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යයක් මේ අතරින් වේගවත්වම තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්න ක්‍රමය තමයි මෛත්‍රී භාවනා වැඩි. අඩුම වශයෙන් දවසට විනාඩි 5ක් මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, මගේ නිවසේ නැස්සුවපත් වෙත්වා, මේ නගරේ නැස්සුවපත් වෙත්වා, මේ කවුන්ටියේ, මේ ස්ටේට් එකේ, මේ රටේ, මේ කොන්ටිනන්ට් එකේ, මේ ප්ලැනට් එකේ, මේ සෝලාර් සිස්ටම් එකේ, ගැලැක්සියේ, යුනිවර්ස් එකේ කියලා මුළු ලෝකෙටම මෛත්‍රිය පතුරවන්න. මෙන්න මේ මෛත්‍රී වැඩීම තමයි පිළිතුරේ සම්මුති සත්‍යෙහි කම්මසකට සම්මාදිතිය මත ඉඳලා ඉහළටම කුසලයේ දිනු කරගන්න ක්‍රමය. වේගවත්වම කුසලයේ දිනු කරගන්න ක්‍රමය මේකයි. මෙන්න මේත් එක ඉන්නකොට තමයි ප්‍රධාන අනුතුරු වලින් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඇතැම්මිට ලොකු අනතුරු වෙන්නේ තියෙනේම ටිකක් අඩු කළ නවත්තන. ඇතැම්මිට වාහනය ගිහිල්ලා කවුරු හරි හැප්පිලා මරණයක් වෙන්න තියෙන එකක් නම් පාරට යන කලින් ගෙදරම තාපි ටිකක් නපල නවත්තන. ඔබ ඉදින් දුක් වෙනෙම මෙච්චර මම මේ ධාමෙන් හැදෙන්න බලන වාහනේ ගෙට්ටු හැම්පුණේ කියලා. මේ හැප්පෙන්න තිබුණේ පාරේ ගිහිල්ලා වෙන කෙනෙක් හැප්පෙන හිරියන්නේ නැහැ මේ තිබ්බේ. ඒ තිබ්බේ තමයි ඔබේ මේ යහපත් ගතිගුණ නිසා මේ අඩු කරන්නේ. ඇතැමිට ලොකු රෝගීකමක මරණයට පත් වෙන තිබුණා. ඇතැමිට ශරීරේ කොටස අයින් කරන්න තිබුණා. නමුත් ලෙඩක් හැදෙලා ටිකක් ප්‍රතිකාරයක් කළේ ආසන්න වෙනවා. මම මෙච්චර ධර්මයේ හැදෙන්න මටමයි ලෙඩ වෙන්නේ කියලා හිතන්නේපා. ඔබට ඇතැමිට ජීවිත හානියක් වෙනවා කියන තිබිට තැන ඔබේ මේ හොඳ ගුණ දහම් ටික නිසා මේ බේරලා තියෙන්නේ මේ ඔබ. ඒ නිසා ඔබ දැන්ට හුස්ම ගන්නවා නම් ඔබට අනිත් මොන දේවල් නැතුණත් ඔබ 160 කින්ම සාර්ථකයි කියලා හිතන්න. හුස්ම ගන්නවා. කියනම ජීවත් වෙනවා. අනේ දේවල් ටික කොහොම හරි කරගන්න පුළුවන් නේද? මෙන්න මේ විදිහට පින්නතුනේ තමන්ට මේ කර්මයෙන් ලොකු රැකවරණයක් ලැබෙනවා. හැබැයි එහෙම නොලැබුණා සමහර වෙලාවලදී මේ කොයිතරම් කුසල දාම් කළේ කියලා තමන්ට පාලනය කරන්න බැරි කතාවක් එනවා. සමහරට අතීතයේ කරපු ඉතාම ප්‍රබල කර්ම තියෙනවා. ඒ වෙනැමෙට බුදුවරේ මුලක් වෙනස් කරන්න බෑ. ඔබ අහන්නේ ternary විරුද්ධ කුමාරයා තුන් පාරක් උත්සාහ කළා ශාකවංශයෙන් ඝාතනය කරන්න. බුදුහාඳුරගේ මැදිහත් වීමෙන් තුන් පාරක්ම වැළමුණා. නමුත් හතරවෙනි පාර බුදුහාඳුරගේ නෑ. හතරවෙනි පාර අර කොසුනේතුමාගේ පුතා විරුද්ධ කුමාරයා මුළු ශාකවංශයෙන් ඝාතනය කළා. හැබැයි පින්තුනි සඳහන් වෙනවා ඒ ශාක්‍ය වංශිකයන්ගෙන් යුදයට ගිහිල්ලා ඕන්ටක් අනිත් අයගේ හානියක් කරන්න තිබුණා. නමුත් ඕම් කරේ නැහැ. ඇයි කලේ නැත්තේ? ඔහු කල්පනා කළා තියෙනවා අපි බුදුහාඳුරගේ ඥාති මෙච්චර ශාස්ත්‍රවරයෙක්ගේ ඥාති මේක අපි ආයුධ අතරගන්නේ සුදුසු නැහැ නිසා අපි හිත පිටුවාගෙන ඉමු කියලා ඒ අය සියලුම දෙනා සුගති ගාමුණා කියලා කියනවා. එනිසා පින්නතුනි මෙන්න මෙතනින් අපි රැකවරණ ලබා ගන්නවා කිමනේ. වර්තමානයේ උනත් සමහර දේවල් නිසා පින්නතුනි සමහර කාලවල එකට කර්ම කරපු අය එක එක පැතිවල එකට සාමූහිකව ස්ථානගත වෙලා ඉන්නවා. විශාල අනතුරු වලින් එක සාමාජික උපද්‍රවයක් වෙන්න පුළුවන්, වසංගත රෝගයක් වෙන්න පුළුවන්, නැත්නම් යුද වාතාවරණයක් වෙන්න පුළුවන්, නැස්තික අවියාද ආදී ලොකු හානියක් වෙන්න පුළුවන්, නැත්නම් වාසය කුස වලින් හානියක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් සාමූහිකව හානි සිද්ධ වෙනවා. අන්න එවැනි තත්ත්වයන් වලට කෙනෙක් කර්මාරෝපපත් උනත් මෙන්න මේ ධර්ම තුල කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට ලොකු රැකවරණයක් තියෙනවා. එයා කවදාවත් දුගතිගාමී වෙන්නේ නැහැ කියලා. අනිත් දේ තමයි මේ ධර්මත් එක්ක ඉන්න කෙනා සාමාන්‍ය මෛත්‍රී විතරක් නෙවෙයි ඔහු නිතරම සිහියෙන් ඉන්න කෙනෙක්. ඔබ නිතරම අවධියෙන් ඉන්න ඕන කෙනෙක්. වෙනත් කෙනෙක් උපක්‍රම සීලීව ප්‍රයෝග වලින් ඔබට හානියක් කරන්න වෙන වෙලාවෙදී ඔබ ඊටාම බුද්ධිමත්ව කටයුතු කරනවා. විශේෂයෙන්ම වර්තමානයේ හැම කෙනෙක්ම බුද්ධයන්ගේ නිලධාරියෙක් වෙන්නට ඕන. නිල නොලත් ඉන්ද්‍රගෙන ඔබසර් කෙනෙක් වෙන්නට ඕන. ඔබ කොතන හැකියාව කරා රෝහලක වෙන්න පුළුවන්, කඩේක වෙන්න පුළුවන්, නීති වෘත්ති වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඒ හැම තැනදීම මිනිස්සුන්ට හානි කරන්න ඉන්න මිත්‍යා දෘෂ්ටිකා ඉන්නවා. ඒ ගැන ඉතාම අවදියෙන් ඉන්න. නීත්‍යානුකූලව කරන්න පුළුවන් දේ ගැන ඔබ නිතරම හිතලා තියන්නේ අවස්ථාවලදී. ඒක අපේ සිදු වෙන ඕන දෙයක්. ඇයි ඒකට හේතුව? සාමාන්‍ය විදිහට පින්නතුනේ කර්ම විපාක දෙනා ඉන්නවනම් අපි කොච්චර උත්සාහ කරත් ඒව අපිට වළක්වන්න බෑ. නමුත් එහෙම වුණා කියලා බුදුදහමෙන් නිකම් බලගෙන කියලා නෑ. ඇයි ඒ? කෙනෙක් කර්මයකින් යම්කිසි හානියක් කෙනෙකුට වෙන්න පුළුවන්. ඒක ඇතැම් විට තවත් මිනිස්සෙකුගේම වෙන්න පුළුවන්. එයා අලුත් කර්මයක් කරගන්න පුළුවන් කෙනෙක්. අන්න ඒක බුදුදහමේ වළක්වනවා. ඒක වළක්වන්න තමයි රටක නීතිය රකින්නට ආරක්ෂක අංශයෙන් දීම බුදුදහමෙන් අනුමත කළ තියෙන්නේ. එහෙම නැතුනොත් රටක නීතිය ආරක්ෂාව නැතුනොත් මිනිස්සු අර කර්ම විඳින්න කියලා ඉඳලා අලුත් කර්ම කරගන්නව සමහර අය ඒවට විපාක විඳින. අන්න ඒ අය වළක්වන්න ඕන. හැබැයි අපි ඒ අය වැළක්වයි කියලා අර බලවත් කර්ම අපට සම්පූර්ණ වළක්වන්න බෑ. මනුස්සයෝ ගහමරාගෙන නැතුණාට ඇතැම් විට ලොකු සාමාජික උපද්‍රවයකින්, ගම්මතුරකින්, සුළිසුළඟකින් නොයෙක් දේවල් වලින් අර මැරෙන ගානම මැරෙන්න පුළුවන්. මොකද ලෝකේ ජනගහනය වැඩි වෙනකොට මොකක්ද දෙහි පාලනය වෙන්න ඕන. අන්න ඒ පාලනේ සාමාජික දෙයකට අපි බාර දීලා අපේ අලුතෙන් කර්ම කරගන්න එකෙන් බේරෙන්න ඕන. අන්න ඒ සඳහා බුදුදහමෙන් විතර මඟ පෙන්වලා තියෙනවා. ඒ නිසා රටක ආරක්ෂාව තමයි ප්‍රධාන වෙන්නේ. රටේ ආරක්ෂාව දුර්වල වුණොත් අධර්මය බලවත් වෙනවා, අවිනීතිය රජ කරනවා. එතකොට සාමකාමී මිනිස්සුන්ටවත් ධර්මයේ හැසිරෙන අවස්ථාවක් නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ කිසි වෙලකට රජවරු තමන්ගේ රටවැසියන් වැරදි වැඩ කළ දඬුවම් දෙන වෙලාවේදී ඒ දඬුවම් නවත්තන්න කියලා නෑ බුදුහාමරෝ. ඒවට මැනහත්තරන්නේ නෑ බුදුහාමරෝ. හැබැයි බුදුදහමෙන් මරණීය දඬුවම් අනුමත කරන්නේ නෑ. කෙනෙක් කොයිතරම් බරපතල වරදක් කළත් ඒ වරද කරමු වෙනාගේ ජීවිතයට හානි කරන එක බුදුදහම අනුමත කරන්නේ නෑ. එවැනි අය සිරගත කළ පුනරුත්ථාපනය කළා නැවත එය ගොඩනගන්නට ඕන. හැබැයි වරද කරුවන් නිදහසේ නිදැල්ලේ ඉඳීම බුදුදහමෙන් අනුමත වෙන්නේ. මෙන්න මේ තත්ත්වයක් මත ඔබට යම් කිසි අදහසක් ගන්න පුළුවන්. අපි වර්තමානයේ මොකද කරන්න ඕන? එක පැත්තකින් දහමෙන් ආනිසංස ලබා ගන්න. ඒ තමයි ධර්ම ජීවිත ගත කරනකොට හැකි තාම් දුරට පුළුවන් නම් දිනපතාම දෙවියන්ට ඥාතියට පිනවනක් කරන්න. ඒකෙන් තමයි ලොකු ආරක්ෂාවක් ලැබෙන්නේ. ශ්‍රී ලංකාවේ හදින් මෙහෙම හරි දැකලා තියෙන්නේ මේ අදෘශ්‍යමාන ශක්තියන් යාරිසංසය නිසා, ආශිර්වාදය නිසා. දැන් මේ මරක් බලන්න මේ දහමේ රැකෙන මිනිස්සු ටික කොහොම හරි නැකුණා නෙමෙයි. පින්නතුන් නම් ඊළඟ පියවරේදී තව කර්ම කරපු ටිකක් රැස්සලා ඒකට විපාක දෙන්නේ නෙවෙයි. සමහර අපිට ඒවා ලක්වන්න බෑ. අපිට තියෙන්නේ මේ වෙලාවේදී උපරිම ලෙස දහම තුල කැප වෙලා හැබැයි ඉතාම අවදිමත්ව අපි ලෝකෙ කොහේදියාද ඉන්නට ඕන. එහෙම නැත්නම් අපේ අනතුර අප විසින්ම සිදු කරගන්න. ඒ නිසා ලෝකයේ මිත්‍යා දෘෂ්ටිකයන්ට වැඩි හානියක් කරන්න බැරි විදියට අපි හැම තැනදීම නීතිය ශක්තිමත් කරන්නට ඕන. ඒ නීතිය ක්‍රියාත්මක කරන්නට උදව් කරන්නට ඕන. ඒක අපේ වෙන්නට ඕන දෙයක්. එහෙම නොවුනොත් ලෝකයේ අධර්මය බලවත් වෙනවා. එතකොට ඔබතුමිය අහපු ප්‍රශ්නයට මම දැන් එනවා. එතකොට මෙන්න මේ අවස්ථාවකදී කොහොමද මේක විපාක දෙන්නේ? අපි මේක තැනක 200ක් 300ක් මිය ගියා. කෙනෙක් කියනකොට මොකක් කර්මය කියලා එක පැත්තකට විතරක් ගන්න පුළුවන්. බුදුදහමේ හැටියට මරණ සිදුවන ආකාර හතරක් තියෙනවා. ආයෝක්‍ය මරණ තියෙනවා. ආයස ඉවර වීමෙන් සිදුවන මරණ තියෙනවා. කම්මක්කේ මරණ තියෙනවා. කර්මයේ ඉවර වීමෙන් සිදුවන මරණය තියෙනවා. උභයංකේ මරණ තියෙනවා. කර්මයන් ආයසක් දෙකම එක මොහොතේ අවසන් වෙලා සිදුවන මරණක් තියෙනවා. උපච්ඡේදක මරණ කියලා එකක් තියෙනවා. ආයසත් කර්මයන් දෙකම තිබෙද්දී කිසියම් අහඹ සිද්ධියකින් හෝ නැත්නම් කර්ම අඩෝකව නැත්නම් වෙනත් හේතු මත ජීවිතය අහලේ නැතිවීම අනතුරටපත් වීම. එතකොට එක තැනක දෙසියක් මිය ගියා කියන්නේ මේ හතරම සමදැච්ච ඉන්නවා. එතන තැමෙට මිය ගිහපු කෙනෙක් ඉන්න පුළුවන් අවුරුදු 82ක කෙනෙක්. ඇතැමෙට එදා තමයි යාගේ මරණින් ඉන්න දවස. යා ගෙදර හිටියත් එදා යම මිමේ යනවා. ඒ කියන්නේ කර්මය කියලා කියන්න බෑ. ඒ කියන්නේ ආයසය ඉවරලේ අර හිටියි. එහෙම 15 දිනකුත් මෙතන ඉන්න පුළුවන්. ඒ අතර කම්මක් හේතු එයා මනුස්ස ලෝකෙට එන්න තිබිච්ච ඇවිල්ල විඳින කිමිච්ච කර්මයට යම්ක සායසක් අරගෙන ආවේ. ඇතැමෙට ඉපදෙනකොටම එයාට මනුස්ස ලෝකේ ජීවත් වෙන්න කර්ම ශක්තිය තිබුණේ අවුරුදු 60කට. ඒ 60 අර දවසේදී අවසන් වෙලා තිබුණේ. යක් එදා ඒ ස්තන්ඩේ ඒවෙනේ 50 100 කට ඉන්න පුළුවන්. ඒ අතර කර්මයේ ආයසය දෙකම එදා ඉවරෙච්ච තව 35ක් ඉන්න පුළුවන් ඇතන. ඊටමතර උපච්ඡේදක මරණ කියලා අනතුරකින් මේ යන්න පුරුම වෙච්ච දෙතනින් පුළුවන්. ඒ ඇත්ත මැද වෙන වැඩිපුර ඉන්න. ඒ නිසා මේ හතරෙන්ම මිය ගියපුවා මෙතන ඉන්නවා. ඒ නිසා මෙතන මැරුණේ මේ කර්මය නිසායි නැත්නම් කිසිම හේතුවක් නිසා නෙවෙයි. එහෙම ඒකාංශික මියුණු උත්තර දෙන්න බෑ. මෙවැනි ප්‍රශ්නකට උත්තර දෙන්නට ඕන විභජ්‍යවාදී ක්‍රමයට. බෙදලා උත්තර දෙන්නට ඕන. ඒකාංශ ක්‍රමයට වල උත්තර දෙන්න බෑ. ඇත නැත ඕ නෑ කියන උත්තර වලින් ඒවට උත්තර දෙන්න බෑ. ඒ ලොකු පිරිසක් එක තැන්වල සිදුවන දේවල් වලදී අපට උත්තර දෙන්න පුළුවන්කම තියෙන විභජ්‍යවාදී ක්‍රමය. හැබැයි ඒවා යම් ප්‍රමාණයකට වළක්වා ගන්න තිබුණා බුද්ධිමත් යම් යම් උත්සාහයක් කරා. හැබැයි කොච්චර උත්සාහ කරත් ඒ 200ක් මේ ගණන් 200ම නම් බේර ගන්න බෑ. යම් ප්‍රමාණයකට පිරිසක් කොච්චර බාහිර ආරක්ෂා තිබුණත් එදාම මියන පිරිසකුත් හිටින්න. මෙන්න මේක තමයි සාමාන්‍ය අපි කර්මය ගැන කියන ලක්ෂණ. එතකොට අන්නේ කර්මයේ ශක්තිමත් කරන්න තමයි මුලින් කරණා කිව්වේ. හැකිතාක් දුරට දාන සීල භාවනා කරන්න, හිත පිරිසිදුව ඉන්න, අර මංගල සූත්‍රණ කරුණ ටික කරන්න, ඒව ගන්නකොට මේ ජීවිතයේ මරණයෙන් ආරක්ෂා වෙන්න පුළුවන් ටික කලකට කල්දා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ මිදින් ආරක්ෂාවක් මට ලැබෙන්නේ කවදාවත්? මැරෙන්න වෙනෝනේ කවදේදී? හැබැයි තමන්ට රැකවරණයක් තියෙනවා. මේ ධම්මග නිසා තමන් දුක දිගාමී වෙන්නේ නැහැ කියලා. මේ ජීවිත අත්හරිනකොටම මේට වඩා හොඳ ජීවිතයක් තමට ලැබෙනවා. ඒ නිසා ඒ තැනැත්තාට මරණය ලෝකයේ අනිත් මිනිසුන්ට අවමංගලයක් වුණාට එයාට ඒක අවමංගලයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපට මේ මරණය නැමැති අවමංගලය මංගල කර්මයක් බවට පත් කරගන්න. කොහොමද කරන්නේ? අපේ මරණය අපේ අවමංගලය අපට මංගල කර්මයක් කරගන්න පුළුවන්. අපේ ඉන්න එක නම් ඉතින් ආදීනට දුකේ ටිකක් නේද? ඒ ඇට පාඩු නිසා. නමුත් අපේ මරණයෙන් පස්සේ ඉපදෙන්නේ මීට වඩා හොඳ තැනක නම් අපේ මරණය මංගල කාරණයක් වෙනවා අපට. ඒ විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ සම්පූර්ණ විස්තාවර ලෙසම සුගතිගාමි වෙන්නම සුසුමක් තියෙනවා නම් ඒක ඊටත් වඩා මංගල කාරණයක්. ඒ විතරක් නෙවෙයි කෙනෙක් නැවත කාම ලෝකෙට එන්නේ නැත්තම් අනාගාමී මට්ටමේ නම් යන්නේ ඒක ඊටත් වඩා මංගල කාරණයක්. යම් කෙනෙක් නැවත සසරටම එන්නට කෙනෙක් නම් මුළු සසර ගමනම නිවාඩ පත්වන විදිහට කෙනෙක් මිය ගියා නම් බුදුහාමරණ පරිණිරවාණය වගේ එකක් මංගල කාරණයක් නෙමෙයි. බුදුහාමරණ පිරුණ කියම ආමංගල කාරණයක් කියලා අපි කියන්නේ ඒක මංගල කාරණයක්. අන්නේ විදිහට බුදුදහමෙන් අපිට කියන්නේ මංගල කාරණයක් විදිහට තමගේ අවමංගල්‍ය නිවාඩ පත්වන පින්නතුනි මෙන්න මෙවැනි කාලයක තියෙන ලක්ෂණය තමයි අද විතරක් නෙවෙයි බුදුහාමෙන් හරියට තියෙමයි ලෝකේ සීතල වෙන්න ගන්න කරන්නේ තමයි ලෝකේ හැමදාම පින්නතුනි දහන්නේ හැසිරෙන එකයි ඉන්නේ ඒ වගේම මේ දහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ හරියට පතහන් බැහැලා මැණික් එකක් දියමන්ති ටිකක් ගන්නවා වගේ ඉතාලම ටික දෙනකන් මේ වාසිය ඉන්නේ. ඉතාලම ටික දෙනකොට ටික කාලයක් මේ වාසිය තියෙන්නේ. ඔබ දැක්ක වෙනට ඕන මෙන්න මේ ටික කාලයේදී උපරිම ලෙස අර මහා සාගරයේ පතුලේ තියෙන මුතු මැණික් වගේ මේ සමුද සාසනය නැමැති සාගරයේ පතුලේ තියෙන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම නැමැති මේ අගනා මිනිමුතු වලින් ප්‍රයෝජන ගන්නට මේ ලැබිච්ච අවස්ථාවේ අනිත්‍යයේ වැරදි අනුපාඩු පෙන්න ගහ බැනගන්න එක අනිත්‍යයට දෝෂාපත රෝපණය කරගන්න වෙලාවක් නෙවෙයි මට මේ ඉක්මනටම මේ ජීවිතේ නිමාවටපත් වෙන කලින් මේ ගෞතම සම්බුද්ධ ශාසනය නිමාවටපත් වෙන කලින් උපරිම ලෙස මේ සාධනක ප්‍රයෝජන ගන්නට ඕන. ඒක තමයි අපි අතීතයේ පටන් බුදුරජාණන් වහන්සේ සාරාංශයක් කල්පලක්ෂයක් කරපු පරිත්‍යාගයේ ප්‍රතිපලයට අපි දක්වන කෘතවේදීත්වය. මේක තමයි අපි අවුරුදු 2500ක් මේ ධර්ම රැක වෙන ආපෝ ස්වාමීන් වහන්සේලා අපි දක්වන කෘතඥතාවය. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ මේ ධර්ම අපි තරකේ තවත් පිරිසකට මේක දායාද කළ දෙයි කියලා ඒ අපේ බලාපොරොත්තු වුණා. මේ බලාපොරොත්තු අපි ඉටු කරන්නට එනිසා දහමෙන කරුණු හැකි තාක් දුරට ටිකෙන් ටික ප්‍රබල කරන උත්සාහ කරන එක කරන විදිය තමයි මුලින් කිව්වේ. ගෙදර ඉන්න සුරතා සතෙකුට කෑම දෙීමේදී ඉඳන් තමගේ අම්මට තාත්තට සැලකීම කරහා ටිකෙන් ටික ගිහිල්ලා අවසානයේ පුළුවන් නම් තමන් පැවිදි වෙන්න, එහෙම නැත්නම් තමන්ගේ දරුවෙක් පැවිදි කරන්න ඕන කියන හැඟීමක් අනාගතයේ තියෙනවා. මෙහෙම මානසිකත්වයකට කෙනෙක් එනවා කියන්නේ එයා මානසික උපදින කෙනෙක්. ඔබේම දරුවේ සාසනයට පූජා කරන්න තමන් කැමති කියන්නේ ඔබ ඉතින් වෙන දෙන්න බැරි දෙයක් නෙමෙයි. ඔබට ඕන දෙයක් දෙන්න පුළුවන්. එනිසා දරුවේ සාසනයට පූජා කරපු අම්ම තාත්ත කෙනෙක්ගේ තියෙන මානසිකත්වය කෙනෙක් මොන බාහිර දෙයක් දුන්නත් ඒකේ කරගත යුතුයි. දැන් මට අපිට මතකින් එක්තරා සිද්ධියක් එක්තරා ස්ථානයක ලංකාවේ බස්වල යනකොට ඉතින් හරි අමාරු වෙන හාමුදුරන්ට එක හෝල්ට් එක හාමුදුර කෙනෙක් හිටියා බස් ගන්න යනවා. ඉතින් නැවතු නැති පිටලා එනකොට මම යනකොට මොකද පැත්තට යන්නේ. ඉතින් බස්වල ගියදුර මහතුරුත් ගන්නෙ බස් එක නවත්තුන අනිත් මිනිස්සු ගන්න මේ හාමුදුරු ගන්නෙ. ඊට පස්සේ ඉස්සරහ සීට් එකක් තියෙන වෙන වෙන දිනේවත් ගියයි පාඩි වෙන සාමාන්‍ය මේ හාමුදුරට එහෙම නැග ගැටෙන්නේ. ඊට පස්සේ කොහමද රියදුරු මහත්තයෙ එපා කියනකොටම ඉස්සර සීට එකේ හිටිය මහත්තයෙ කිව්වට නෑ නෑ වඩින්න හාමුදුර වඩින්න හාමුදුරට මගේ සීට එක දෙන්න කියලා. හාමුදුර සීට් එකේ වාඩිවන් ගමත්තේ කියනවලු මගේ පුතෙක් මහානල ඉන්නේ කියලා. මගේ පුතෙකුත් මහානල ඉන්නේ කියලා. පින්නතුනි ඒ හැංගීමෙන්නේ අර වගේ කෙනෙකුට තමයි සාමාන්‍ය කෙනෙකුට එන්නේවත් නෑ. මේ හාමුදුර මේ කොහෙද මේ ගමන් යන්නේ? අපි ගමන් ගියා හාමුදුරට ගමන් යන්න ඕනද? එහෙමනේ හිතෙන්නේ පාසලට එන්න බැරි කොහොම නෑනේ. පින්නතුනි මෙන්න මේ මානසිකත්වය වෙනස් වෙනවා බලන්න. ඉතින් මම එක සල් උදාහරණයක් මේ කිව්වේ සම්පදානං ධම්මදානං දිනාක්කේ විදියට සීල දානය දානයන් අතරින් ධර්ම දාන ඉහෙළම දානය. හැබැයි ඒක නොදෙමින් විදියට මේ තමන්ගේ දරුවෙක් සාසන පූජකන හැඟීම කියන ආකාරය පෙනකොට තමන්ගේ ජීවිතයේ පුදුම විදියට පරිවර්තනයක් කරලා තියෙනවා. ඒ පරිවර්තනයේ විහිරගෙන ස්තන 84000ක් පූජා කරලා තියෙන්නේ. ඉන්දියාවේ හිටිය ධර්මාසෝධරයතුමා විහාරස්තන 84000ක් ඉදි කළා, පූජා කළා. තුන්වෙනි ධර්ම සංගණනක් පවත්වලා ලෝක රටවල් නැහැට බුදුදහම ව්‍යාප්ත කරාට පස්සේ ස්වාමීන් වහන්සේ ගහනවා මට දැන් සාධන ගුරුමේ තියෙන්නේ කියලා. ආමෘදුර නෑ හැදෙන්නේ තාම ඔබට සාධන ගුරුමේ ලැබුණේ නෑ. ඔබේම දරුවෙක් මහාන කළොත් විතරයි ඔබට සාසන ගුරුමේ ලැබෙන්නේ කියලා. ඊට පස්සේ තමයි ඒ දරුවා දෙන්නම මහාන කළා. විහාරස්ථාන 84000ක් ඉන්දියාවේ නොයෙක් තැන්වල ඉදි කළා. ඒ සියල්ලක්ම එකම දවසේ පූජා කළා කියලා. තුන්වෙනි ධර්ම සංගායනාව අවුරුද්දක් පවත්වලා ස්වාමීන් වහන්සේලා දහසක් වස්ස කරගෙන ලෝක රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කරපු මේ රජතුමා ඉන්දියාවේ හිටිය මහා අධිරාජ්‍ය අරතරන් තිංහන් සමුදායක් කළා. උඩ සාසන ගුරුමේ ලබා ගන්න බැරි වුණා. ඊට පස්සේ උදව් දෙකක් සාසන පූජා කළා මේ සාසන ගුරු මේ ලබා ගන්න. පින්නොතින් මෙන්න මේ මන්ත්‍රයෙන් අපි කැපවීම කරන්නට ඕනේ. ඇයි එහෙම අපි කැපවීම කරන්නට ඕනේ? අපි අද යම්කිසි විදියක රූප සම්පන්නියක්, වාසනාවන්ත සුගතියක්, ලස්සන කඩහඬක්, බුද්ධියක් මේ දේවල් අද අපි ලැබලා තියෙනවා නම් ලැබලා තියෙන කොහොමද? අතීතයේ සම්බුද්ධ ශාසන ලබේ දාන ආදී පින් දහම් කරලා ඒ දේට ලැබෙච්ච අනිසංස විදියටයි ඔබට ලස්සන දරුවා, රූප සම්පන්නිය, බුද්ධිය, නිරෝගී භාවය මේව ලැබෙලා තියෙන්නේ. අන්නේ ලැබෙච්ච දේවල් නැවත අපේ මේ ශාසනය වෙනුවෙන්ම නිර්ලෝභීව පරිත්‍යාග කරන්න ඕන. එහෙම පරිත්‍යාග කිරීමම තමයි තමට ලැබෙන ලොකුම පින. අනුත්තරය කියලා සූත්‍රයක් කියනවා, සවනානුත්තරය කියලා කියනවා. අහන දේවලින් උතුම්ම දේ තමයි මේ සංකරණය තියෙන්නේ. ඒ වගේම පාරිචර්යානුත්තරය කියන එකක් තියෙනවා. උපස්ථාන කරන ඇතුළේ උතුම්ම දේ මොකන්ද? මේ දරුවන කරන උපස්ථානය. ඒ වගේම ලාභානුත්තරය කියන එකක් තියෙනවා. ලැබෙන දේවලින් උතුම්ම දේ මොකන්ද? ඕ සන්නා සම්පති ලැබීම. මෙන්න මේ වගේ ලබන්න පුළුවන් කරන්න පුළුවන් හොඳම දේවල් ටික ගැන අපට කරුණ සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි කතා කරනවා බුදුදහමේ තියෙන කර්ම සංකල්පය ගැන. බුදුරජාණන් වහන්සේ කර්ම හතරක් අපට දේශනා කළා. ඇසං කර්ම හතරක්. කළු කර්ම තියෙනවා, සුදු කර්ම තියෙනවා, කළු සුදු දෙකම මිත්‍ර කර්ම තියෙනවා, කළුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා කියලා. කළු කර්ම කියලා කියන්නේ හිත අපිරිසිදුව කයෙන් වචනයෙන් සිතින් කරන දේවල්. සුදු කර්ම කියන්නේ හිත පිරිසිදුව කයෙන් වචනයෙන් සිතින් කරන දේවල්. කළු සුදු දෙකම මිත්‍ර කර්ම කියන්නේ විතක කුසල සහගතවත්, විතක අකුසල සහගතවත් විතින් වෙන කරන කර්ම. තවත් කර්මයක් බුදුහම දේශනා කළා කළුත් නොවන සුදුත් නොවන කර්ම කියලා. ඒ කියන්නේ කර්මක්ෂය කිරීම සඳහා, නිවන් දැකීම සඳහා කරන කර්ම කියලා. මෙන්න මේ මුල් තුන තමයි ලෝකේ මිනිස්සු කවදා දැනගෙන ඉන්නේ. කළු කර්ම කියන්නේ හිත අපිරිසිදු යමක් කළොත් යන්නේ වැඩිපුර ජීවිතයේ දුක් ලැබෙනවා. හිත අපිරිසිදු වෙනකොට හිතේ රාගය, ද්වේෂය වැඩි, ඡන්ද ද්වේෂ බය මොහ කියන සතරගතිය නිතර යනවා. ඒ කරන ක්‍රියාවලින් තමන්ට මානසික දුර්වල වෙනවා, කායික දුර්වල වෙනවා, සමාජික මට්ටමින් අධ්‍යාපන වෘත්තියේ බොහෝ දේවල් ලැබෙන කෙනෙක්. එනිසා බුදුහන්ව මුලින්ම කියන්නේ මෙන්න මේ සමපාපසකරණටි විදියට මේ පාප කර්ම වලින් වෙන්නේ කියලා. ඇයි එහෙම අප වෙන්නේ යුත්තේ? ඒ දේවල් කිරීමෙන් අපටමයි ජීවිතයේ සතුට නැති වෙන්නේ, දුක වැඩි වෙන්නේ. ඒක තාම දුරට මේ දේවල් වලින් අපි වෙන් වෙන්නට වෙනවා. දෙවෙනි පියවර තමයි සුදු කර්ම. පුලුවන් තරම් දුරට හිතේ මෛත්‍රිය දින වෙනකොට තමන් නිතරම කරන හොඳ දේවල්. නිතර තමන් මෛත්‍රිය සහගතව ඉන්නවනම් තමන් නැති වෙට ඇතැම්මට කෑමක් කන්න ගියත් තමන් ගැන බලනට වඩා කලින් අනිත් ගැන බලන්න. අන්තිම කෙනා එනකම්ම බලනවා කෑම ටික ඉතුරු කරලා තියෙනවා තමන්ට. ඊට කලින් කෑම ගන්න ඕන නම් අනිත් කෙනාට ඉතුරු කරලා තමයි කෑම ටික තමන් ගන්න. මෙන්න මේ කෑම ගැන වෙනුවෙන් ලොකු ඩිසිප්ලින් එකක් එනවා ආරම්භයේදී මේ මෛත්‍රියත් එක්ක. සමහර තැන්වලදී අපිට මේ ගැන කියන්න දෙනවා පාසල් දෙන්නේ. හරි දුකයි. මේ වගේ මිනිතුරට නැහැ කියන දෙයක් නැහැ. සමහර ස්ථානවල සමහර අය මේ කෑම ගැන හිතෙන ආකාරය දිහා බැලුවාම ඇතෙන් පව් කියලා හිතෙනවනේ. ඒකට හේතුව තමයි යාමේ ධර්මය අහපු නැති එක. මේ ආහාරයත් එක්ක ඇතිවන ඩිසිප්ලින් එක තමයි වෙනතුනේ මේ ආධ්‍යාත්මික ගමනේ ආරම්භකම පියවර. සමහර සත්වෝම දැකලා තියෙනවා. අනිත් සතාවිනේ කැම්ප් එක දීලා පිටපස්සෙන් එන සත්තු ඉන්නවා. ඉතින් මිනිස්යන් ගැන අපට එහෙම බැරිද? අපි ඊට වඩා කොච්චර දිනුවේද? ඒ විතරක් නෑ, අපි බඩගින්න ඉන්නේ ඉඳගෙන අනිත් අයට දෙන අය නෙමෙයි අපි විශේෂයෙන් බෝධිසත්වෝ රහිමයිනේ. ඉතින් පින්නතුනේ මෙන්න මෙතන ඉඳන් අපේ කාරණයක් වෙන්නට ඕන. මේ පින්නතුණගේ කාරණයක් කියන දෙයක් නෑ. කොහොමදට මේ දහම් මගේ ඉන්න අය නම් සමහරට මේ වනානමට එයා ගිහිල්ලා කලින් මේ ගැවෙන්නේ. පින්නතුනේ මේ මෛත්‍රියක් එක්ක අපේ ජීවිතයේ ලොකෝ වෙනසක් වෙනවා. මේක අනිත්‍යයට කෑමක් දෙන එකේ අඳුමක් දෙන එකේ විතරක් නෙවෙයි. නිතරම බලන්නේ ධර්මයෙන් ඉදිරියට යන්න යන කෙනෙක් තමන් ඇසුරු කරන ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. මොකද අනුකම්පාව? එකක් තමයි මේ තැනැත්තා මරණයටපත් වෙලා දුගතිගාමී වේද කියන බයක් අනුකම්පාවක් තියෙනවා. සමහර අය හැසිරෙන ආකාරය දිහා බලලා යාට ඉස්සරහට එනවා. මෙහෙම ගියොත් නම් යන්නේ අපායටම තමයි කියලා. ඊටාව පැහැදිලිව කියනවා නේද? හරිම අනුකම්පාවක් එන්නේ කොහොමද මේ මිනිස්සු බේරගන්නේ කියලා. ඇයි මේ මීට කලින් ආත්මවල තමන්ගේම අම්මා තාත්තා වෙලා හිටියේ නේ? අනේ මේ තව කලකින් මේ අයහට වැටෙනවා නේද කියලා හරිම සංකේතපත්. මෙන්න මේක තමයි පින්නතුනේ මේ මෛත්‍රී හදවතක් සහිතව ඉන්නකොට තමන් ඇතිවන ස්වභාවය. මේ පිටාම වැඩගත් කාරණේ. ඒ නිසා තමයි ආධ්‍යාත්මික ගමන් මගේ විශේෂයෙන් සම්මුති සත්‍ය තුළ මණ්ඩේන් ලෙවල් එකේ ඉහළම කුසල විදිහට සලකන්නේ ලෙවල් කයින්ස් එක. මෛත්‍රිය වැඩි වෙනවා. ඒ මෛත්‍රිය වැඩි වෙන වැඩනවත් එක්කම තමන්ගේ මුළු ජීවිතයම මේක ඇබ්සෝබ් වෙනවා. හැම දෙයක්ම කරන්නේ මෛත්‍රිය පදනමෙන්. පාරකට ගියත්, වාහනේ ඩ්‍රයිව් කරත්, කඩේකට ගියත්, තමන්ගේ අඳුමක් පළඳුමක් ගත්තත්, තැනක වාඩි වුණත් හැම තැනම මෛත්‍රී සාහසයක කරන්නේ. මෛත්‍රිය තියෙන කෙනාගේ මෛත්‍රිය විතරක් නෙවෙයි, කරුණාවක් තියෙනවා, අනිත්‍යගේ දුකේදී පිහිට වෙනවා, මුදිතා ගුණයක් තියෙනවා. අනිත්‍ය සාර්ථක වෙනකොට, දිනු වෙනකොට ඒ ගැන සතුට වෙනවා. ඒ වගේම අන්තිමේදී උපේක්ෂාකාරයක් වෙන දෙයක් තමයි පාලනය කරන්න බැරි ආකාරය නිසා තමන්ගේ මැදහත් වෙන ඔබ කර්මෙන් තමයි ඊට වඩා මඩ කරන්න බෑ කියලා උපේක්ෂාකාරක වෙන්න. පින්තුනේ මෙන්න මේක තමයි කර්මයේ තියෙන ස්වභාවය. මෙන්න මේ කර්ම මානසිකත්වයේ ඉන්නකොට ලක්ෂණය තමයි තමන් හොඳ කර්ම කරනවා. හැබැයි තමන් නිතරම හිතන් ඉන්නේ බාහිර ලෝකයක් තියෙනවා. ඒ තියෙන ලෝකෙට මම උදව් කරන්න ඕන, මෛත්‍රී කරන්න ඕන, පිට වෙන්න ඕන, කරුණාව දක්වන්න ඕන කියලා හිතන. ඒ නිසාම තමයි සුගතිගාමී වෙනවා. නමුත් තමන් තාම සංසාර චක්‍රයේ සර්කල් එකෙන් ගියේ නැහැ. සර්කල් එකේම තමයි කරගෙන කැවෙන්නේ. ඇයි ඒකට හේතුව තමන්ගේ තාම අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති වෙන මගක නැහැ. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ තමන් ඇතෙන් රූපයක් බලනකොට තමන් හිතන්නේ මේක කලින් තිබිච්ච රූපයක් මම මේ දකින්නේ, දැක්කට පස්සේ මේ රූපේ ඉතුරු වෙනවා කියලා. එහෙමත් නැත්නම් හිතනවා මේ තේන රූපේ මට පේන්නේ මේ පිටස්තර තියෙන විදියටමයි මට පේන්නේ, මේ පේන විදියටම තමයි අනිත් හැම දෙනාටම පේන්නේ කියලා. දැන් ඔබ හිතනවා මේක බිත්තිය. මේ බිත්තිය මට හැට යන්න බෑ. මේ බිත්තිය මට හේතු වෙන්න පුළුවන්. ඔබ හිතනවා හැම දෙනාටම මේක බිත්තියක් තමයි කියලා. නමුත් මේක බිත්තියක් කියන්නේ මගේ ලෝකෙට. මෙතන ප්‍රේතෙක් හරි භූතෙක් හරි ආවත් යාට මේ බිත්තියෙන් හැවත පේනවා. මේ බිත්තියෙන් හැවතට යන්නත් පුළුවන්. යාට මේ බිත්තියට හේතු වෙන්න බෑ. එතකොට මේක බිත්තියක් වෙන්නේ මගේ ලෝකෙට මේ මොහොතේ මගේ හිතේ තියෙන අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, මේ හට ගැනීම ලක්ෂණය නොදිනීම, ආහාර ආදී හේතු ගානක එකතුකින් තමයි මේ වෙලාවේ මට මේක බිත්තියක් විදිහට පේන්නේ. මේ පේන දේ මේ විදිහට පෙනුනට ඊළඟ මොහොතේදී මගේ මනස වෙනස් වෙනවා කියන්නේ මේ පේන දේ වෙනස් වෙනවා. ඒක බාහිරින් වෙනස් වුණා නෙවෙයි, මේ පැත්තේ ලෙන්ස් එක වෙනස් වෙනවා. ඔබ සාමාන්‍ය අහස බලනකොට ඔබට තාරකාවක් පේනවා. ඔබ දුරේක්ෂණයක් දාලා බලනකොට ඔබට ඒ තාරකාව ගැලැක්සියක් විදිහට පේනවා. අන්න ඒ වගේ තමයි මේ ලෙන්ස් එකේ හැඩමැස වෙනකොට පේන ඒවා වෙනස් වෙනවා. ලෙන්ස් එක හදාගන්නේ අපි හදාගන්නේ කර්මයෙන් හදාගන්න. එතකොට අපි අද මේ පරිහරණය කරන ඇස්, කන, නාසය, දිව, ශරීරය මනස කියන්නේ මේ හැම මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ මේ අධ්‍යක්ෂීමෙන් මට සැපක් හෝ දුකක් දැන් ලැබෙනවා නම් ලැබෙන්නේ මගේ මේ වෙලාවේ මානසිකත්වය අනුව. ඊළඟ මොහොතේ මානසිකත්වය වෙනස්. ඒ දේම දකිනකොට ඊළඟ මොහොතේ වෙනස්. නමුත් අපි අවිද්‍යාව මේක පිළිගන්නේ. අවිද්‍යාව කියන්නේ මේක මම මේ මොහොතේ දැක්කා, මේක පන්සල, මේක ගොඩ නැගිලා මට ලබන සතියාවක් මේ පන්සල එහෙම බලන්න පුළුවන් කියලා. සම්මුති සත්‍ය නම් බලන්න පුළුවන්. බලන්නේ මේක බුදු පිළිම වහන්සේට වැඳලා සුගතිගාමී වෙන්නත් පුළුවන්. නමුත් අපි තාම ඉන්නේ අවිද්‍යාව තුළ. ඒ නිසා නැවත නැවත සංසාර කට්ටිය අපි සැරිසරනවා. සැරිසරන කරක් නෙවෙයි. අපේ ජීවිතයේ ප්‍රධාන චැලෙන්ජර් අභියෝග තුනකින් අපිට නික්මෙල යන්න බැරි වෙනවා. බුදුහාම දේශනා කළා ඉපදුණු සත්‍යයට ජීවිතයේ තියෙන ප්‍රධාන අභියෝග තුනක් ගැන. මොනවද ඒ? මහලු වීම, මරණය සහ නැවතීම. බුදුහාමුදුර දේශනා කරනවා ලෝකේ ශාස්ත්‍රවලේ අවශ්‍ය වන්නේ ශාස්ත්‍රවලේගේ දහමක් බබලන්නේ මෙන්න මේ කර්ම තුන ලෝකේ තියෙන හින්දායි. මොනවද ඒ කාරණා තුන? මහලු වීම, ඒජින් ඔ ඩිකේ, මරණය death and නැවත ඉපදීම birth. මෙන්න මේ තුන අපි උරුම කරගෙන ඉන්නේ. නමුත් අපි කරන හොඳ කර්ම නිසා අපට සුගතියට යන්න පුළුවන්. මරණාසන්න මොහොතේ ඔබ කරපු දානමය දෙයක්ම සාමෙන් වහන්සේ කෙනෙකුට කරපු උපස්ථානයක්, අසරණ කෙනෙකුට පිහිට වෙච්ච එකක්, සිද්ධාස්ථානයක් වන්දනා කරපු එකක්, මෛත්‍රී භාවනා වඩපු එකක්, මේ දයක් සිහිපත් කළා ඔබට නැවත සුගතියට යන්න පුළුවන්. නැවත මනස ලෝකයට, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ වගේ තැනකට යන්න පුළුවන්. හැබැයි ඒ තැන් වලට ගියත් අපට මේ මහලු වීම, මරණය සහ නැවත ඉපදීම කියන මේ අභියෝග තුනෙන් අපිට ඉක්මන යන්න බැහැ. ඒ නිසා එක පැත්තකින් පංචශීලයේ රකිමින්, පරිත්‍යාග ශීලයේ රැකෙමින් දරුවෙක් පූජා කරන්න පුළුවන් හෝ මානසිකත්වයට හිත හදාගෙන ඒක තමයි උපරි මේක හදා ගන්න පුළුවන් දානේ පැත්තේ. සාමාන්‍ය ධර්ම දානයන් දුන්නොත් විතරක් මේක ඇති වෙන්නේ නැහැ. කෙනෙකුට බණ පොතක් පූජා කරන එක, බණ දේශනාවට අනුග්‍රහ කරන එක, ධර්මශාලාව හදන එක කරන්න පුළුවන් ධර්ම දානයක් විදිහට. හැබැයි මේ දරුවේ සාධන පූජා කරන එක ඒ තරම් සරල නැහැ. ඒකට ලොකු පරිත්‍යාගයක් තියෙනට ඕන. ඇතැම් විට තමන් මහානන කැමති පළක් නැමොත් දරුවෙක් මහාන කරන්න කැමති නැහැ. ඒ බලයෙන් පිටේ ධනයේ දිහා ඉදිරියට තියා ගන්න ඕන පරම්පරාවල ගන්න ඕන එන්න කියලා. පින්තුණියේ දරුවෙක් පෝෂණය කරන මානසිකත්වය වල බොහොම ඉහළ මට්ටමකට ගිහිල්ලා. ඒක මේ ආත්මේ කරන්න බැරි වෙන පුළුවන්. ඉදිරි ආත්මික දිහරි මේ මානසිකත්වයට එන්න ඕන කියන හැඟීමක් ඇති කරගන්න ඒක කුසලයක් ලොකු. පින්තුණි මාමිය සඳහන් කරේ මේ මණ්ඩේ ලෙවල් එකේ සම්මුති සත්‍ය කාරණා ටික. අපි කොහොමද මේ මට්ටමේ ඉඳගෙන අපි සුරක්ෂිතතාවයකට පත් වෙන්නේ? අපට වෙන බාහිර අනතුරු ජීවිත අවදානම් යුද වාතාවරණ ආදී සත්‍යම් වලදී අපි උපරිම ලෙස රැකවරණයක් ලබා ගන්න කොහොමද කියන කරුණ ගැන විස්තර කළා. ඒක පැත්තකින් තමන් ආධ්‍යාත්මික දියුණු වෙලා තමන්ගේ ළඟම ඥාතීන් දහමට යොමු කරලා දාන ආදී පින්කම්වල ආනිසංස ලබාගෙන දේවනි ඥාතීන් පින් අනුමෝදන් කළ ඒයගේ රැකවරණේ ලබාගෙන ඒ සියල්ලගේ මසාරත කුණක් අඩම ගානේ දුගති ගාමී නොවන තැනකට හිත පිළිටුවාගෙන මෙතනින් ගැලවෙන මට්ටමයි මේ තියෙන්නේ. මේක සම්මුති සත්‍ය තුළ. මේ සම්මුති සත්‍ය දේශනා කරන ගමන් මෙතනින් පස්සේ බුදුහාම දේශනා කරනවා මේ සම්මුති සත්‍ය ඉක්මවල යන කප්පේ. දැන් මෙතන ඉඳලා කියනවා අර වඩා අදාළ නැහැ. දැන් දෙක පටලවා ගන්න ඉන්නවා. දැන් මෙතන ඉඳන් සම්පූර්ණම රෝල් දෙකකින් වෙනවා. මෙතනින් පස්සේ බෝඩරේ අවසන්. ස්ටේට් එකේ බෝඩ් එක ඉවරයි, කැලිෆෝනියා බෝඩ් එක ඉවරයි නේද? කැලිෆෝනියා බෝඩ් එක නෙමෙයි, ඒක බෝඩ් එකම යුනිවර්සිටි එකෙන් බෝඩ් එක ඉවරයි. මෙතන පටන් කියන්නේ බුදුහාමුදුරුවෝ ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරක් තමන්ගේ නෝනින් ප්‍රත්‍යක්ෂ වෙන. ඒ වගේම ශ්‍රාවකයෙකුට නම් තවත් ශ්‍රාවකයෙකුින් හෝ බුදුහාමුදුරුවන්ගෙන් අසා දැනගෙනම අවබෝධ කළ යුතු දහමක් ගැන. ඒක මේ ලෝකයේ පහළ වෙන ඉහළම බුද්ධිමතෙකුටවත් ශ්‍රාවකෙක් විදියට තමන්ගේ නුවණින් අවබෝධ කරගන්න බෑ. ඒක සරු සාධුරණවත් බැරි වුණා. බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි වෙච්ච සරුවත් මාර්ග ප්‍රඥාවෙන් උන්වහන්සේටත් මේක තමන්ගේ නුවණින්ම තේරුම් ගන්න බැරි වුණා. උන්වහන්සේටත් අස්තනි හඳුනාගන්නේ මේ පණිවිඩය අසා දැනගන්න සිද්ධ වුණා. මෙතන පටන් ගෙන යථාර්ථය තමයි බුදුහාඳුරෝ විවිධ නම් වලින් එක එක ශ්‍රාවකයන් දේශනා කළේ. එක්කෙනෙකුට ගැමිට පස්සක මහණුන් කියනවා යම් කින්ගේ සමුදය ධම්මං සම්බන්ධ නිරෝධ ධම්මං. හේතු නිසා යම හටගත්ත නම් හේතු නිරෝධ වීමෙන් නිරෝධ වෙනවා කියන්නේ. ඒකම තමයි බාහ්‍ය ධාරිතිර දේශනා කළේ. ඒ වක්ිතේ බාහ්‍ය සික්කිතම්බං දික්කේ දික්කමත්නම් භවිස්සති සුතේ සුතමත්නම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් භවිස්සති කියලා. ඒ පණිවිඩයම තමයි අස්සගේ හාමුදුරුවෝ සරෝඛාන්තරණ දේශනා කළේ. ඒ ධම්මා හේතුප්පවවා තේ සංහේතුන් සදාගත වාහ කියලා. මේ පණිවිඩයම තමයි බුදුහාමුදුරුවෝ තවත් කෙනෙක් දේශනා කරන්නේ අස්මින් සති ධම්මෝති අස්මින් අසති ධම්මෝති කියලා. මේ පණිවිඩයම තමයි තවත් කෙනෙක් දේශනා කරන්නේ ඉමං සෝපාදාය ධම්මපඤ්ඤති ඉමං නිරෝධාය නිරෝධති කියලා. මේ පණිවිඩයම තමයි තවත් කෙනෙකුට දේශනා කරන්න මහානිදාන සූත්‍රය වගේ එකක් වල අවිද්‍යාවත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන ආදී වශයෙන්. මේ පණිවිඩයම තමයි තවත් කෙනෙක් දේශනා කරන්නේ චක්කුම් අනිච්ඡං රූපං අනිච්ඡං කියලා. මේ පණිවිඩයම තමයි බුදුහමර තවත් කෙනෙක් දේශනා කරන්නේ මේ ස්කන්ධ පංචකයේ සමුදය බලන්න කියලා. සමුදය ධර්මාර පස්සේ වේදති වයදමාන පස්සේ වේදති කියන්නේ මේකම තමයි. විවිධ න්‍යාය විවිධ වචන වලින් විවිධ පුද්ගලයන්ට දේශනා කළ තියෙනවා. නමුත් මේ කුමක් දේශනා කළා මේ හැම දෙයකම යටින් යන හැම දෙයකම පොදු මූලධර්මය තමයි අහොත්වා සම්බුතං හොත්වා නවවිසති කියන සිද්ධාන්තය. බුදුහාඳුර මේ සූත්‍රයේදී සත්තාකාර සූත්‍රයේ දේශනා කරනවා ස්ථාන හතක සිට පිටව ගන්න කියලා. මොකද හත රූපය ගැන රූපය මොකක්ද කියලා දැනගන්න, රූපේ හට ගැනීම දැනගන්න, රූපේ නිරෝධය දැනගන්න, රූපේ නිරෝධ කරන මාර්ගය දැනගන්න, රූපේ ආස්වාදය දැනගන්න, රූපේ ආදීනවය දැනගන්න, රූපේ නිස්සරණය දැනගන්න. රූපය ගැන මේ වගේ හත් ආකාරයකට බලන්න. රූපේ විතරක් නෙවෙයි වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහ ගැනම මෙන්න මේ ස්ථාන හතේ සිහි පිටවා ගන්න. ඉරන් සදාකරන ත්‍රිවිධ උපපරික්ෂාවක් තියෙනවද කියලා තොන් තැනක් පිළිබඳව දැඩි අධීක්ෂණයක් දැඩි විමසීමක් තියෙනට ඕන. ඒ මොනවද? ධාතුසෝ උපපරික්කති ආයතනසෝ උපපරික්කති පටිච්ච සමුප්පාදතෝ උපපරික්කති. ආයතන වශයෙන් ධාතු වශයෙන් පටිච්ච සමුප්පාද වශයෙන් මේ අර්ථය බලන්න කියලා සඳහන් කළා. මොකක්ද මේ කියන්නේ? මේක තමයි අපේ ජීවිතයේ පිළිවදෝ පාඩම. අපේ ජීවිතයේ ඇත්තටම මොකද වෙන තත්ත්වය කියන කාරණේ. අපේ ජීවිතේ හරියට පින්නතුනේ හරියන අයිස්බර්ග් එකක් වගේ. ඒ අයිස්බර්ග් එකේ වතුරෙන් ඉහළ තියෙන බොහොම ස්වල්ප ප්‍රමාණයයි. අයිස්බර්ග් එකේ යට ලොකු කොටසක් තියෙනවා. අන්නේ ලොකු කොටස වගේ තමයි ඇත්තටම අපේ ජීවිතයේ සිදුවන දේවල් ටික. නමුත් බොහෝ දෙනෙක් කටපට ගන්නෙ ඩීල් කරන්නේ ගනුදෙනු කරන්නේ අර අයිස්බර්ග් එකේ උඩ තියෙන කොටසත් එක්ක. මගේ අම්මා, මගේ තාත්තා, මගේ ගෙදර, වාහනේ, ධර්මල්ලෝ මේ ආදි වශයෙන් ඔක්කොම ටික අර උඩින් තියෙන ටික. නමුත් යටින් යන්නේ මොනවද? යටින් යන්නේ ස්කන්ධ, ධාතු, ආයතන, පරිසම්පාද, නාම රූප මේ කාරණා ටික. ඔබ හිතනවා කෙනෙක් ඥානලනකොට මේ මගේ මහත්යෙක්, මේ මගේ පුතා ඥානලනවා කියලා නේද? නමුත් කෙරෙන්නේ නැත්තටම වෙන්නේ මොකද්ද? පුතා බාහිරිනවනේ, පුතා තමන්ගේ හිතේ ඉන්නේ. තමන්ගේ හිතේ ඉන්න පුතාව තමයි මේ අතින් අල්ලනවා කියලා නේද? නිකන් සරල උදාහරණයක් ගන්න. රාත්‍රී කාලේ ඔබ ළඟම කෙනෙක් නිදා ගන්නවා කියලා ගමු. ඥාතියෙක් හරි, අම්මා හරි, තාත්තා හරි, සහෝදර සහෝදරියෙක් හරි. ඔබ ඇතැමිට යාගේ යන අල්ලනවා ඇතැමිට අනේ මගේ තාත්තා මගේ මල්ලි මගේ ස්වාමී මගේ පුතා කියලා. ඇතැමිට ඔබ ඉන්න ගෙදර ඇතැමිට උස්සයක් වෙලාදී තවත් ඥාතින් ඇවිල්ලා ඉන්නේ යතරේ. කරවලිය ඔබ කියලා ඇල්ලුවට ඇතැමිට මේ ඔබ අල්ලන්නේ වෙන කෙනෙක් වෙන මුණ ලයිට් එක දාලා තියෙනවා. ඔබ ආදරෙන් කියන මේ ඇල්ලුවේ වෙන කෙනෙක් අල්ලලා තියෙන බලන්න. ලයිට් එක දාන ගන්න නැහැ කිව්වේ මේ පුතා හරි කවුරුහරි කියලා. බැරි වෙලාවත් යන්නේ ගෙදර ඉන්න සොරතල් සතෙක් නම් බන්දරි පෝසාරේ නම් පුතා කියලා දරුවෝ කියලා මෑන්ලුවේ මෙතේ කලින් ඉන්න පෝසේ. ඒකන්නේ බැරි වෙලාවත් එතන හිටියේ සර්පෙක් නම් මෙතෙක් වෙලා බොහොම ආදරෙන් මෙයාලගේ හිටියේ සර්පෙ. ලයිට් එක දානකොට තමයි සර්පෙ එතෙක් Taman ලෝකේ දරුවක් දෙත් ලෝකේ හිටියේ. පින්නතුනි එහෙනම් අපි ඇත්තටම විඳින මොකද්ද? අපිට හිතෙන්නේ මේ බාහ්‍ය රෝගයක් විඳිනවා කියලා. ඇත්තටම බාහ්‍ය රෝගයක් නිවන් මෙරෙන්නේ අපි මේ විඳින්නේ මේ අපේම හිත. දරුවා කියලා මේ බාහ්‍ය රූපය දන්නේ නැහැ දරුවෙක් කියලා. මේ බාහ්‍ය මේ රූපය තුළ එකනක් කියලා තියෙන සතර මහා භූත රූප ටිකක් මේක. ඒ සතර මහා භූත රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතට අපේ මේ සවිඥානික ආයතන ඔස්සේ අපි ගන්න අත්දැකීමක් මේක. අපිට හිතෙන්නේ මේක ශරීරයක්, මේක සතර මහා භූත රූප වලින් හැදලා තියෙන්නේ, මේක ඕන සයන්ටිස්ට් කෙනෙකුට මේක මෙහෙගෙනම රිසර්ච් කරන්න පුළුවන් කියලා අපි හිතන් ඉන්නේ. නමුත් එහෙම කරන්න බෑ. එක එක කෙනාගේ ලෝකේ වෙනස්. මට මගේ ලෝකේට ඔබේ ලෝකේට අද මෙතන මිනිස්සුන් 25ක් පේනවා. ඒ මගේ මේ මොහොත ඇසට. හැබැයි මේ ඇස වෙනස් වෙච්ච ගාම මෙතන ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි මෙතන ඉන්න බණහන් අනිත් සත්ත්ව දෙකට අපිට පේන්නේ. එතකොට මේ මොහොතේ මට නිර්මාණය වෙලා තියෙන්නේ මේ ඇත්තටම තියෙන දේ නෙවෙයි මගේ මේ සෙන්සස් වලට ඒකට ඒ ස්කිල් එකට ප්‍රමාණක දේ තමයි මගේට මේ ලෝකෙට මේ මොහොත එක්ස්පීරියන්ස් එකෙන්න මට. එතකොට මෙන්න මේ දේ ගැන අවබෝධයක් එක්ක යන්නද බහිනකොට එතනට තේරෙනවා ඔහු ධාතු වශයෙන් බලනවා. ධාතු කියන්නේ ඇහැට රූපයක් පතිත වෙනවා නම් ඒ ඇහත් එක්ක ක්‍රියාකාරීට සම්බන්ධ වෙන්නේ ඇස, රූපේ, චක්කු විඥානය කියන මේ තුන ඔස්සේ ආදාන දෙකේ කොට නැගෙන්නේ. කනට ශබ්දයක් එනවා නම් කන, ශබ්දය, සෝත විඥානය මේ ටිකත් එකයි එක කොට නැගෙන්නේ. නාසයට නම් නාසය, ගන සුවඳ, ගහන විඥානයේ ටික. දිවට නම් දිව, රස, ජීවහ විඥානයේ ආදාන ටික. ඒ විතරක් නෙමෙයි කයට නම් කය, කොට්ටම්බේ කය විඥානයේ ටික. මනසට නම් මනස, ධර්ම, මනෝ විඥානයේ ටික. මේ ආයතන හයේ ලක්ෂණය තමයි එක ආයතනයක් එක විට ක්‍රියාත්මක වෙනකොට අනිත් ආයතන පහ නිෂ්ක්‍රියයි. ආයතන හයක් තිබ්බට අපි වැඩිපුරම ඉන්නේ මන ආයතනයක් දෙකෙන්නේ. ඇසකනාදී මේ පංච ආයතන ඉතාම ඉක්මනින් කාර්යම හරි අවසන් කළා මනසට බාර දෙනවා. මනසෙන් තමයි ඉතුරුද කරන්නේ. ඒ විතරක් නෙවෙයි මනසට පුළුවන් ඕන වෙලාවක අර අනිත් පංච ආයතන වලින් ගන්න කටයුතු ටික ඒ විදියටම කරන්න පුළුවන්. පාට බලන්න පුළුවන්. සංධානන පුළුවන්. දැන් මම ඈට ගියේදී කවුරු හරි කතෝ පාඩ නමක් ඇඳගෙන ඇවිල්ලා කිව්වොත් මොනවා හරි මතක නැහැ නේ. උදේ ආවදුනාම කියන බලන්න ඊයේ රතෝ පාඩ නමක් ඇඳගෙන එක්කෙනෙක් කියලා මට මෙහෙම දෙයක් කිව්වොත් කියපු දෙයක් මතක නැහැ. ඒතකොට ඒක ඔබ දැක්කේ ඇසින්ද? මේ ඇසින්ද? ඒ කියපු දේ ඔබ ඇහුවේ කනෙන්ද? නැහැ. මේ පංච විඥාණයෙන් කරන දේ ඕන වෙලාවක මන ආයතනය කරන්න පුළුවන්. ඇත්තෙන් පිළිතුරේ දැනත් වෙන්නේ ඒකමයි. දැනුත් ඇසෙන් කරන්නේ සාමාන්‍ය වර්ණමාත්‍රි විතරයි. දෙනේ පාට හඳුනා ගැනීමෙන් කරන්නේ මනසෙ. කළු සුදු වානි වර්ණයන් හඳුනාගන්නේ මනසෙ. ඇසෙන් කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි. මෙන්න මේ ආයතනවල ලක්ෂණය තමයි හැම මොහොතෙම මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන ලක්ෂණයක් තියෙන. ඇස චක්කුන් අනිච්චන් කියලා කියන්නේ මේ ඇස මේ මොහොතේ තවත් හේතු ගානක එකතුවකින් හටගන්න දෙයක්. ඇහැ තියෙන්න ඕන, ඒක නැහැ පෙනෙමේ හැකියාව, රූප තියෙන්න ඕන, චක්කු විඥානය, ආලෝකය, චක්කු සම්පස්සය, රූප සංචේතන, රූප තණ්හා, රූප විතක්ක, රූප විචාරාදී මේ හේතු 10ක් එක දිගට නැරඹුවට තමයි මේක නිර්වාණය. ලක්ෂණය තමයි මේක මේ මොහොතේ හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ. නමුත් අපේ අවිද්‍යාව මේක නිකන් අතරින්නේ නැවත කියන යතුරට ඔබ තියේ කියලා. ඒ තියේ කියලා අවිද්‍යාවෙන් අල්ලගත්ත එක තමයි රැයට හේනින් පේන්නේ. දැන් ෆයිල් එක ක්ලෝස් කරාට ෆයිල් එක ඩිලීට් වෙන්නේ නැහැ. ඔක්කොම ෆයිල් එක ගොඩ ගන්න තියෙනවා. අපේ අවිද්‍යාව නැමැති කවන්නේ ගේ ඔක්කොම ෆයිල් එක තාවකාලිකව නවල තියලා තියෙන ඕනම නම් ෆයිල් එක ලියක ගන්න පුළුවන්. දැන් මේ ජීවත් වෙන කාලය අපිට මතකෙන්නේ මොළයත් එක්ක සම්බන්ධ මතකයකට විතරයි. එයි අපි අද මේ අද මතකයේ මේ මොළයට සීමා වෙලා තියෙනවා. නමුත් ඕන වෙලාවක මේ මොළය දුර්වල වෙනකොට ඊළඟ මොහොත විඥාණයට මේ මොළය විතරක් නෙවෙයි අතීතයේ කල්ප ගානකේ වැඩි ගොක්කෝම එකම ලයින් එකේ තියලා ෆයිල් ගොක්කෝම එක මොහොතේ ඕපන් කරන්න පුළුවන්. යෝපනෙන මොහොත තමයි චුති චිත්තය කියලා කියන්නේ. එතකොට මේ ඕපන් වෙන්නේ අවිද්‍යාවෙන්. ඒ කියන්නේ නැවත බාරයකට යන සෝදානම්. එහෙම නැතුව විද්‍යා සහගතව ඕපන් කරගත්තොත් ගැටලුවක් නෑ. ඒ කියන්නේ අපි දන්නවා මේක මේ වෙලාවෙ හටගන්නේ රූපය නෙවෙයි, මේ වෙලාවෙ හටගන්නේ මන ආයතනයයි ධම්ම ආයතනයයි හටගෙන මේවා මනෝවිඥාණය මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. දැක්කින මොහොතේදී ඒ සිතිවිල්ල ඔස්සේ ඔහුගේ හිත බාහිර රූපයක දෙයක බැසගන්නේ නැහැ. ඔහු සිතිවිල්ල එතනම හටගෙන නිරුද්ධ වෙන සිතිවිල්ල කියලා එකක් දකිනවා. ඒ ස්කන්ධ පඤ්චකයේ සමුදේ වැසී කරන කෙනෙක් වෙනවා. අන්න ඒ සිහි කරන එක තත්ත්වයක් වෙන්න පුළුවන් ජීවිතේ එක බලවත් කුසලයක්. ඒ විතරක් නෙවෙයි ඒ සිහිපත් කරන්නේ මොහොතේදී ඔබේ ශරීරයේ කොයිතරම් බලවත් අසනීපයක් තිබුණත් ඔබ ඒ ව්‍යාධි දුක ස්පර්ශ කරන්නේ නැහැ. ඔබ කොයිතරම් වයසට ගිහිල්ලා හිටියත් ඔබ මහලු බව ඔබේ වෙලාව පරිහරණය කරන්නේ නැහැ. ඔබේ වෙලාවේ මරණය උපතාදී මේ කිසිදු දුකක් ඒ වෙලාවේ ඔබ ඇසුරු කරන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ කාරණේ සුතමේ ඥාණයෙන් අපි අසා දැනගෙන නැවත නැවතත් මේක නොනින් මෙහෙය කරලා පෙර පස නොවි හැම මොහොතකම දකින හැම මොහොතකම අසන කියන මේ ආයතන හැම දෙයකින්ම අත්දැකීමක් සිදුවන හැම මොහොතකම මේ අත්දැකීම ඒ මොහොතේ සිදුවෙලා එතනම නිරුද්ධ වෙන දෙයක් විදිහට දකින්න පුළුවන් විදිහට සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක දිනු කරන්න ඕන. සතිය සතිපට්ඨාන භාවනාවක් කියන දෙකම දිනු කරන්න ඕන. සතිමත් බව කියලා කියන්නේ වර්තමානයේ තුල තමන්ගේ කය සිත සිතවිලි වේදනා ගැන හිත වර්තමානයේ තුල තබා ගැනීම. සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට ඒ කාය චිත්ත වේදනා ධම්ම කියන මේ හතර හටගෙන නිරුද්ධන ආකාරයේ නොනින් බැලීම. මේක බලන්න බලන්නේ නැත්තා ඇටේ රූපයක් දැක්කත් කනේ ශබ්දයක් ඇහුවත් නාසයෙන් ගඳ සුවඳක් වින්දත් දිවෙන් රසයක් වින්දත් කයෙන් පහසක් ලැබුවත් හිතට අරමුණක් ආවත් ඒ හැම මොහොතේ මේක නැත්තා කියලා කරන්නේ හරියට තමන් කණ්ණාඩියක් ළඟට යන වෙලාවේදී ඒ කණ්ණාඩිය දර්පණය තුල හටගත්තු ඒ ඡායම් වගේ තමයි ඔබට පේන්නේ. කණ්ණාඩියක් ළඟට යනකොට මේක නිර්මාණය වෙනවා. ඒක කලින් නිමිජ දෙයක් නෙවෙයි. ඒ වගේ මේක එතනම නිරුද්ධ වෙනවා වෙනකොට. අන්නේ වගේ තමයි ඇසෙන් දකින්න රූපයක් නැහැ කියලා කියන්නේ නැහැ බුදුදහම. රූපයක් නැහැ කියොත් ඒක එක්ස්ට්‍රීම් එකක්. ඒක අන්තයක්. ඒ වගේ රූපයක් ඇත කියන්නේ නැහැ. ඒකත් අන්තයක්. ඇත සහ නැත කියන දෙකෙන්ම දුරු වෙච්ච යන සීලයක් තමයි දෙකේ අනුපගම්ම සීලවා කියන අනුශාසනයක් තමයි බුදුහාමුදුරු සිදු කළේ. මෙන්න මේ අවබෝධය සඳහා ආයකාර්තිකෙන් ධාතුසෝප පරික්කති ආයතනසෝප පරික්කති පටිච්ච සමුප්පාදතෝ පරික්කති කියපු විදිහට පටිච්ච සමුප්පාද විදිහට මොනෙ මෙනේ කරන්න ඕන. පටිච්ච සමුප්පාදය කියන්නේ මේකේ තියෙන ගැඹුරම යථාර්ථය. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් ඒ කියන්නේ අවිද්‍යා සහගතව නම් ඉන්නේ ඒ අවිද්‍යාවේ පමණට සිටිවිලි හටගන්නවා සංස්කාර හටගන්නවා ඒ සංස්කාරවල ප්‍රමාණය විඥානය හටගන්නවා නාම රූප හටගන්නවා ආයතන හටගන්නවා වේදනා තණ්හා ආදී මේ කල්පික ඔක්කොම හටගෙන අවිද්‍යා සහගත මනසකින් නම් ඔබ ඇසකින් බලන්නේ ඒක මගදී කොහෙවත් නවතින්නේ නැහැ. නවතින කොහෙද? ඔව් භවයේ නික්මල කියලා ජරා මරණ ස්පර්ශ කරමින් තමයි නවතින්නේ. ඒ නිසා අවිද්‍යා සහගතව හටගත්තු ඇසක වේදනාවේදී නවත්තනවා කියන කතාවක් නැහැ. අවිද්‍යාවෙන් හටගත්තනම් දිගටම යනවා. වේදනාවෙන් නවත්තන නම් වේදනාවට කලින් ස්පර්ශය නවත්තන්නට ඕන. ස්පර්ශයෙන් නිකන් නවත්තන්න බෑ. ආයතන හැම නවත්තන්න. සලආයතන නවත්තන්න වෙනවා. සලආයතන නිකන් නවත්තන්න බෑ. නාම රූප නවත්තන්නට ඕන. විඥාන නවත්තන්නට ඕන. සංස්කාර නවත්තන්නට ඕන. එහෙනම් අවිද්‍යාව නවත්තන්නට ඕන. අන්නේ තේ තමයි කියන්නේ චක්කුන් අසති රූපන් අසති චක්කු විඥානං අසති කියලා මදුපින්නික සූත්‍රයේ දැක්වෙන්නේ ඇත්ත නැති කල්හි රූපය නැති කල්හි චක්කු විඥානය නැති කල්හි කියන කතාවක් කියනවා. ඒ කියන්නේ මේ ඇස් දෙක අන්දෙච්ච කතාවක් නෙවෙයි. ඇස් දෙක පියාගෙන ඉන්න කතාවකුත් නෙවෙයි. එතන ඇස නැහැ කියන්නේ මොකද්ද? අවිද්‍යා සහගත ඇස නැහැ කියන්නේ. අවිද්‍යා සහගත රූපයක් නැහැ කියන එකයි. අවිද්‍යා සහගත චක්කු විඤ්ඤාණයක් නැහැ කියන එකයි. එතකොට රහතන් වහන්සේ ඇස නිරුද්ධ කරා කියලා කියන්නේ රූපේ නිරුද්ධ කරා කියලා කියන්නේ අවිද්‍යා සහගත ඇස දුරු කරා කියන එකයි. අවිද්‍යා සහගත රූපය දුරු කරා කියන එකයි. අවිද්‍යා සහගත රූප විඤ්ඤාණය දුරු කර චක්කු විඤ්ඤාණය දුරු කරා කියන එකයි. ඒ සඳහා මෙන්න මේ දුක හැදෙන ක්‍රමය දැනගෙන අපේ ජීවිතයේ ඇසෙන් රූපයක් දැක්කා කියලා කියන්නේ කනෙන් ශබ්දයක් ඇහුවා කියලා කියන්නේ නාසයෙන් ගඳ සුවඳක් වින්දා කියන්නේ දිවෙන් රසයක් වින්දා කියන්නේ කයින් පහසක් ලැබුවා කියන්නේ මේ කුමන ආයතනයකින් අපේ අත්දැකීමක් ලැබුණත් ඒ කියන්නේ රූපාදී ස්කන්ධ පංචකයක හටගැනීම කුමේ වුනේ. උඩින් අපට පේන්නේ දරුවෙක් දිහා බැලුවා පන්සලට ගියා හාමුදුරන්ට දානය පූජා කළා ඒ ටික තමයි උඩින් අයිස්බර්ගේ උඩින් පේන්නේ. නමුත් යටින් යන්නේ මේ සත පන්දකේ අයිස්බර්ගේ යට කොටස මේක. බුදුරජාණන් වහන්සේ ගන්ධරබද සූත්‍රයේ දේශනා කරනවා හරියට ත්‍රිටක කණුවක ගැට ගහපු බල්ලේ ඒ කණුව වටේම තමයි ඇවිදින්නේ. ඒ කණුව වටේම තමයි ඉඳින්නේ. ඒ කණුව වටාමම ජීවිතේ. අන්නේ වගේම තමයි මේ සසර සැරිසන සත්‍යයන්ගේ සමස්ත ජීවිතෙම කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකය කියලා. අපි හිතන්නේ අපි ඔක්කොම කරන්නේ මේක එක්ක. නමුත් අපි දන්නේ නැහැ මේකද වෙන්නේ කියලා. එතකොට මෙන්න මේකට ජීවිතාවබෝධය ලබා ගැනීම තමයි බුදුදහමෙන් අපට සිදු කරන්නේ. එතකොට මෙන්න මේ අවබෝධය ලැබුණු අමරට මොකද වෙන්නේ? ලැබුණු කමන්ට අපි තේරුම් ගන්නවා එහෙනම් දුකෙන් නිදහස් වෙනකන් මෙන්න මේක නියම විදියටම තේරුම් ගන්න ඕන කියලා. අන්නේ තේරුම් ගන්න ගමනේදී කළ යුතු දේ තමයි මේ සත්කාණ සෝත්‍රයෙන් දේශනා කරන්නේ. රූපය දැනගන්නට ඕන. රූපය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මේ ඇහැට පේන රූපය විතරක් නෙවෙයි කනට ඇහෙන ශබ්ද නාසික දෙන්න ගඳ සුවඳ දිවට දැන රස කායට ලැබෙන පහස ඒ අරමුණු බාහිර අරමුණු ගෝචර රූප ඒ වගේම චක්කු ප්‍රසාද ආදී මේ ප්‍රසාද රූප චක්කු ප්‍රසාද රූප ප්‍රසාද සෝත ප්‍රසාද ආදී මේ අභ්‍යන්තර ආයතන දෙක ඒ විතරක් නෙවෙයි උපකයේ සංතති ජනක අනිත්‍යතා කියපු විදියට මේ ශරීරය අසුදවල හට ගැනීම දිරාපත් වීම ආදී මේ ක්‍රියාවලිය ඉතිමා රූප පුරුෂ භාව රූප ආදී මේ රූප ඒ වගේම මේ ශරීරයේ තියෙන ෆ්ලෙක්සිබල් ගති ආදී මේ කරුණු ගන්න රූපස්කන්ධයයි තියෙනවා හදේවත් රූපය සහිතව මේ වගේ රූප 28ක් ගැන බුදුදහමේ කියනවා සාමාන්‍යයෙන් අපි හිතන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර විතරයි නමුත් මේ හතර ඇසුරු කළ තියෙන තවත් රූප උපාදාය රූප කියලා තවත් රූප 24ක් තියෙනවා ඔක්කොම රූප 28ක් තියෙනවා මෙන්න මේ රූප 28ේම ස්වභාවය තමයි සත්‍යයේ සම්බන්ධව කටයුතු කරන්නේ මේ රූප 28ම හැම මොහොතෙම අපේ මනස සම්බන්ධ කරගෙන අප විසින් නිර්මාණය කරනවා මේ රූප 28ේම ලක්ෂණය තමයි කලින් සකස් කළ තිබේව නෙවෙයි රෙඩිමේඩ් ඒවා මේ වගේ මොනවා කරන්නේ අපි ඒ මොහොතට හරියට තේ එකක් සීනි ටිකක් වතුර ටිකක් දාලා තේ එකක් හදා ගන්නවා වගේ හැම මොහොතෙම ආයතන කියන්නේ ඒකයි ඉන්ඩස්ට්‍රීස් මේවා හැම වෙලාවෙම මේවා අපි හදා ගන්නවා නිර්මාණය කර ගන්න ෆැක්ටරි මේවා අපේ මනසේ ස්වභාවයට අනුව මේ ආයතන හැම මොහොතෙම අපි සකස් කර ගන්නවා ඊට අනුරූපව අපේ රූප කලාපත් නිර්මාණය වෙනවා එතකොට රූපස්කන්ධයේ ස්වභාවය මේකයි එතකොට රූපය මේ විදිහට දැනගන්නට ඕන ඒ වගේම රූපය හට ගැනීම දැනගන්නට ඕන රූපේ හටගන්නේ තවත් හේතු ගානක එකතුවකින් ආහාර ආදී තවත් හේතු ගානක් තියෙන මේ රූපේ නිර්මාණය ඊළඟට ඒ රූපේ නිරෝධය ආහාර නිරෝධයෙන් මේ රූපේ නිරෝධන ආකාරය ඒ වගේම රූපේ නිරෝධ කරන පාවත මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය මේකත් දැනගන්නට ඕන ඊළඟට රූපේ ආස්කාරයක් තියෙනවා නම් ඒ දකින්නාන රූප වලින් තමයි කැමති වෙන ස්වභාවයක් තියෙනවා නම් ඒක දැනගන්නටත් ඕන අපේ හිත කැමති විදිහට අපේ රූපෙට කැමති වෙනවා ඇත්තෙන් මේක බාහිර රූපෙට දෙන කැමැත්තක් නෙවෙයි බාහිර රූපෙ නෙවෙයි කැමැත්ත ආවේ ඒ කැමැත්තාවේ අපේ කැමැත්තට සමාන දෙයක් අපි කැමති පක්ෂයේ කෙනෙක් නම් අපි යන කැමති අපිට විරුද්ධ පක්ෂයෙන් නම් විරුද්ධය යන්නේ ඕක තමයි කරන්නේ අපේ ආකල්ප වලට හොඳ ගැළපෙන කෙනෙක් හමුනොත් හරි හොඳයි කියලා කියනවා අපේ ආකල්ප වලට වෙනස් කෙනෙක් හමුනොත් එයා හොඳ නැහැ කියලා කියනවා මේක තමයි සාමාන්‍ය අපේ ලක්ෂණ එතකොට මේ ලක්ෂණේ බාහිරින් ආව නෙවෙයි ඇත්තෙන්ම අපේ අදහසට අපි ගලපන ආස්වාදය අපි වෙන ගන්න උත්සාහ කරනවා මේක තමයි ආස්වාදය කියලා කියන්නේ ඒ වගේම මේ ආස්වාදයේ දෙකටම තියෙන්නේ ඒ ආස්වාදයේ ආදීනව බලපත් වෙනවා තමන් කැමති විදිහට දෙකටම පාත්තා ගන්න බෑ තමන් කැමති විදිහට අඛණ්ඩ වේග තියෙන්නේ නැහැ අඩුමනේ තමයි රූපේවත් තමන් කැමති විදිහට තියෙන්නේ ටික කාලයක් තියෙනවා හැබැයි ඊට පස්සේ තමන් පාලනය කරන්න බෑ පාලනය කරන කාලයක් උත්සාහ කරනවා කළ කළ බැරුණාම අතහැරලම දාන අය ඇත්තවත් බලන්නේ ඊට පස්සේ පින්නතුන් මේක තමයි ආදීනවා කියන්නේ මේ ආධිනව දැකගත්ත කෙනා ඊළඟ නිස්සරණයටපත් වෙනවා මේකෙ මෙදීමටපත් වෙනවා මේක සුබ ආත්ම සැප දෙයක් හැටියට ගන්නේ නැහැ ඒක යථාර්ථය නොනෙ මෙහෙ කරමින් ඒකට නොගැටෙන්න මනස හදාගන්න බාහිර දේ වෙනස් කරන්න යන්නේ නැහැ මනස පැත්තෙන් තමන්ගේ ආකල්ප ඇටිටියුඩ් එක වෙනස් කරගන්න එතකොට තමන්ට ගලක් දෙකයි මලක් දෙක දැන් මල් විතරයි දැන් බලාපොරොත්තු වෙන්නේ ගල් වලට දැන් කැමති ගල් වලට පයින් ගන්න මල්ලිම ගන්න දැන්. නමුත් මේක තේරුම් ගියාට පස්සේ ඔහු ගල මල එකම සතර මහා භූත රූප විදිහට දකිනවා. ඒ ආකල්පයේ වෙනසින් සිදුවන දේ. මෙන්න මේ විදිහට රූපය රූපේ හට ගැනීම, රූප නිරෝධය, රූප නිරෝධ කරන මාවතය, රූප ආස්වාදය, රූපේ ආදීනවය, රූපේ නිස්සරණය කියන මෙන්න මේ ස්ථාන හතගෙන සිහි සිහි පිටවා ගැනීම තමයි සත්කාඨාන සූත්‍රයෙන් කියන්නේ. ඒ විතරක් නෙවෙයි. වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ ආදී මේ අනිත් ස්කන්ධ පංචකය ගැන අපි විදිහට බලමු. රූපය වගේම වේදනාව. වේදනාවත් ස්කන්ධ හයකින් ඇති වෙනවා. චක්කු සංපස්සජා වේදනා ඇත්ත ස්පර්ශයෙන් ඇති වෙච්ච වේදනාවක් තියෙනවා. සෝත සංපස්සජා වේදනා කණෙන් ඇසීමෙන් ඇති වෙච්ච වේදනාවක් තියෙනවා. දැන් කවර කෙනෙක් හොඳ දිනනකොට එතකොට ඇති වෙන්නේ චක්කු සංපස්සජාවෙන් ඇති වෙන සුඛ වේදනාව. ඇතෙන් රූපයක් දකිනකොට හොඳ එකක් නා ඒක රූප සංපස්සජාවෙන් හොඳ සුඛ වේදනාවක් කියන්නේ. ඒ වගේම දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා ආදී වශයෙන් බෙදෙනවා. මේ ආයතන හයට වේදනා හයක් ආයි බෙදෙනවා. ඊළඟට වේදනා සංඥා පැත්තට ඒ වගේ යනවා. ඇහ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා ආදී වශයෙන් ඇසින් හඳුනා ගන්න දේවල් තියෙනවා, කනෙන් හඳුනා ගන්න දේවල් තියෙනවා, නාසයෙන් හඳුනා ගන්න දේවල් තියෙනවා. ඒවත් ඒ වගේ බෙදලා යන කොටස් තමයි. ඊළඟට සංඛාර සිතිවිලි. ඇහ රූප සංචේතන, ශබ්ද සංචේතන ආදී වශයෙන් ඒ ආයතන හයට චේතනා මෙහි වෙනවා. නිර්මාණය සිතක් එහෙමයි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ආදී හඳුනා ගන්න දේවල්, දැන ගන්න දේවල්. සංඥා කියන හඳුනා ගැනීම, විඥාන කියන දැන ගැනීම. පොඩි වෙනස්කම් කියන එකයි. එතකොට මෙන්න මේ හැම දෙයකම ස්වභාවය තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහම එක විට හටගන්න. අපි මේ වෙන්වෙන්ව ලක්ෂණ බැලුවට මේව නොනින් බලන්නේ අර දැඩි බැඳීම නැති කරගන්න විදිහට වෙන් කර කර බලනවා අපි මේක. ඒක එක එක මට්ටම් වලින් කරනවා. මුලින්ම මේ සම්මුතිසත්‍ය තුළ මේ එක ඝන සංඥාව නැති කරන්න, සත්පුද්ගල සංඥාව නැති කරගන්න, රාගය නැති කරන්න මේක බලනවා බෙද බෙද. කෙස් ටික වෙන් කරනවා. කිසිම වෙන් කරන්නේ කරවල නෙමෙයි. ඊට පස්සේ ලෝම ටික වෙන් කරනවා, දත් ටික වෙන් කරනවා, වෙන් කර කර ගොඩවල් 32කට ගහනවා. තාත්‍යදීයකට පටිවිඤ්ඤාපතිය වායුවකින් ගොඩවල් ගහනවා. ඊට පස්සේ මිය ගියාට පස්සේ ඇති වෙන දේවල් බලනවා. මේ වගේ එක එක විදිහට බල බල මුලින් කරන්නේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන මේකේ තියෙන මේ ඝන සංඥාව දුර වෙන ආකාරයට බලනවා. ගැඹුරට ඔව් සංඥාව කියන්නේ යමක් හඳුනා ගන්න එක. විඥානය කියන්නේ යමක් දැනගන්න එක. ඒකේ සියුම් ස්කන්ධ එකක් තියෙනවා. අපි ඊට ලැබුණ ඉඳලා පස්සේ විස්තර කරමු. එතකොට මේ ඔක්කොම වගේම ගත්තොත් මේ වැත්තෙම මේ පහ වැත්තෙම වෙන් කරන්න බැහැ ඇත්ත. මේ පහ මේකට යන්නේ. තේ එකක් තමක් හැදලා බොනකොට තමට කියන්න පුළුවන් මේකේ සීනි වැඩි, රසණිය අඩුයි. තේ කොළ මදි එහෙම කියන්න පුළුවන්. හැබැයි මේක පෙන්වන්න බැහැ අරගෙන තියෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි මේ කරන්නේ තේ එක හදන විදිය බලාගෙන ඉන්නේ අපි කරන්නේ. තේ එක හදන විදිය අපි කවදාවත් දැකලා නැත්නම් අපට කියන්න පුළුවන් රසණිය වැඩි කියලා. තේ කොළ මදි කියලා, සීනි මදි කියලා. අපට කියන්න බෑනේ. අපි දන්නේ මේක හදන විදිය කලින් දැකපු නිසා. අන්න ඒ වගේ තමයි අපි මේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ ආදී පහ එකට තියෙනකොට අපට හඳුනා ගන්න අපහසු නිසායි අපි මේ කලින් වෙන් කර කර බලන්නේ. වෙන් කර කර බැලුවට මේ පහම එකටයි තියෙන්නේ. දැන් සිත සහ සිතිවිලි දෙකවත්, ඒ කියන්නේ විඤ්ඤාණ හා සංඛාර කියන දෙකවත් වෙන් කරන්න බෑ. රූපයවත් වෙන් කරන්න බෑ. අපි යමක් බලනකොට මේකේ ස්කන්ධ පංචක මේත් එක තියෙනවා. ඇසයි රූපයයි කියන එකේ රූපස්කන්ධයට යනවා. ඊට පස්සේ මේකෙන් දැනෙන වේදනා ආදී වේදනාවට යනවා. මේ ප්‍රස්සාකාරක දාම් මේ වෙලාවට තියෙන්නේ. මේක හඳුනා ගන්නවා. මේක දැන ගන්නවා. මේ පිටන් සිතුවිලි පහර කර ගන්නවා. මේ පහම එක විතර හට ගන්නවා. පහම එක විතර හට ගන්නවා. පහම එක විතර නිරුද්ධ වෙනවා. එතකොට අපේ ජීවිතයේ කොමන අත්දැකීමක් ලැබුණත් ලැබෙන්නේ මෙන්න මේ පහේ හට ගැනීම නිරුද්ධ වීම. බුදුහාම දේශනා කරන සම්පූර්ණ දුකේ නිදහස් වීම සඳහා යමක් කරන්න තියෙනවා නම් පෘථග් ජන කෙනාට සේක වෙන්න, සේක පුද්ගලට අසේක වෙන්න, රහත් වෙන්න, රහත් තුන කෙනාට පිරිනිවන තෙක් සුවදායීව ditthadham සුඛ විහරණයෙන් ජීවත් වෙන්නට මේ හැම දිනකටම මා දේශනා කරන එකම ප්‍රතිපදාව මේ රූපාදී ස්කන්ධ පංචකයේ සමුදේවය බලන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මෙන්න මේක දැකපු කෙනා ඒක තමන්ට ඉතලම ප්‍රඥාවක් තියෙනවා නම් තමන්ට ආයතන වශයෙන් ධාතු වශයෙන් පරිසම්පාද වශයෙන් බලන්න පුළුවන්. ඒකත් අපි විවිධ විදිහට බලනවා. හැබැයි ඒක එකපාර කරන්න අමාරු නිසා අපි ඊට පල්ලෙහා මට්ටමේ තව ප්‍රායෝගික වැඩ පිළිවෙලක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ මොකද්ද? ඒ තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. කායේ කායන පස්සේ විහෙරති, වේදනා සුවේදන පස්සේ විහෙරති, චිත්තේ චිත්තාන පස්සේ විහෙරති, ධම්මේ සුධම්මාන පස්සේ විහෙරති කියන කාරණා. අර පහ ස්කන්ධ පංචකය දිගහැරලා බන්නේ සියක් උඩ දිගාරිනා වගේ මේ සතර සතිපට්ඨානය වැඩිම කියන්නේ. කායම පස්සන වඩනකොට රූපස්කන්ධය ප්‍රකට කරගන්නවා. වේදනානුපස්සන වඩනකොට වේදනා ස්කන්ධය ප්‍රකට කරගන්නවා. චිත්තානුපස්සන වඩනකොට විඥාන ස්කන්ධය ප්‍රකට කරගන්නවා. ධම්මානුපස්සන වඩනකොට සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක ප්‍රකට කරගන්නවා. මේක තමයි ටිකෙන් ටිකක් ප්‍රායෝගික කරනවා. අන්නේ ප්‍රායෝගික කරන වැඩපිළිවෙලේදී පටිච්ච සමුප්පාදය ගැන දැනගන්න ඕන. ඒ නිසා තමයි බුදුහම දේශනා කළේ සතිපට්ඨානය වඩනවා නම් සතිපට්ඨානය දැනගන්නටත් ඕන. සතිපට්ඨාන භාවනාව දැනගන්නටත් ඕන. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව දැනගන්නටත් ඕන කියලා. සතිපට්ඨානය කියන්නේ මේ කාය, චිත්ත, වේදනා, ධම්ම කියන මේ හතර තුළ වර්තමානයේ සිට පිහිටුවා ගැනීම. සතිපට්ඨාන භාවනා කියල කියන්නේ සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට හට ගැනීම නිරුද්ධ වීම දැකීම. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියල කියන්නේ මෙන්න මේක වඩන්න යන කලින් ඒකේ පෑත් එක මාවත දැන ගැනීම. ඒ කියන්නේ ආරස්නික මාර්ගය දැන ගැනීම. පරිසම්පාදේ පදාංගෙච්ච චතුරාර්ය සත්‍ය පදාංගෙච්ච මෙන්න මේ ආරස්සංග මාර්ගය දැනගන්නට ඕන. විශේෂයෙන් අනිත්‍යතාවය කියන එක දැනගන්නට ඕන. සම්පූර්ණ මේ ධර්මමග ආධ්‍යාත්මික ගමන් මග විහිදලා යන්නේ අනිත්‍යතාවය තේරුම් ගැනීම මත. මොකක්ද අනිත්‍ය කියලා කියන්නේ? අපේ මේ සියලුම අත්දැකීම් වල ස්වභාවය තමයි මේ මොහොතේ හටගෙන හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඇසගත්ත ඇස පෙරපස නොවේ මේ මොහොත හටගන්නේ. ඇස කියන්නේ මේ පේන හැම නෙවෙයි. මේ පේන කායික ඇසුරු කළ තියෙන පෙනීමේ ශක්තියට ඇස කියලා කියන්නේ. ඒ ඇස විතරක් නිකන් තියෙන්නේ නැහැ. ඇහ සජීවි වෙන්නේ රූපය තියෙන්න ඕන, ආලෝකය තියෙන්න ඕන, චක්කු විඥානේ, චක්කු සම්පස්යාදී ඒ කරුණ ඔක්කොම තියෙන වෙලාවකදී විතරයි ඇති. දැන් ඔබ මගේ මේ දිහානකොට තම වාහන මෙතන යන වාහන කීයක් ගියාද? ඔබ වාහනකට ආදානය කරන්නේ කියන වාහන ඇහෙනවා. නමුත් දැන් මේ මගේ ආදානය වෙන නිසා මගේ හඬ විතරයි ඔබට ඇහෙන්නේ. ඒ හඬ අහන වෙලාවට ඔබට දිගටම ආදානය හිටියනම් ඔබට ඔය වාඩි වෙන පුටුවෙන් අමාරුවක් ආවත් ඒකවත් දෙන්නේ නැහැ. පුටුවේ අමාරු දෙන්නේ නැහැ නට බනහන්නේ නැහැ ඇත්තට. නමුත් හිත වේගෙන් යන නිසා මේ ඔක්කොම එකට කරනවා ගැම හිතෙන්නේ. නමුත් එක ඉන්ද්‍රියකින් ක්‍රියාත්මක වෙනකොට අනිත් ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආයතන එක වෙලාවකට එක ආයතනයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ ආයතන සම්බන්ධයෙන් ටික ඔක්කොම කරුණු 10ක් අනිත්‍යයට සම්බන්ධ වෙලා යනවා. ස්කන්ධ පංචකයත් එක විදිහට හදනවා. එතකොට මෙන්න මේ විදියට ටිකෙන් ටික තමන්ට අවබෝධ වෙන විදියට සතර සතිපට්ඨානය වඩනවා. මේ තුනේ අවබෝධයත් එක්ක මුලින්ම කරන්නේ ආනාපාන සතිය වඩනවා. හුස්ම ගැනීම පිට කිරීම ගැන වර්තමාන හිත තියාගෙන ඉන්නවා. ඒක ඉතාම සරලව සෝ සතෝ වන්ස සති සතෝ පස්ස සති කියන කාරණයක් පටන් අරන් ඔව් සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් පිටකිය කරනවා කියන දැනින් පටන් ගන්නවා. ටිකෙන් ටික ඒක නැත්තා ඉදිරියට යනවා. ගිහිල්ලා දීගම් වාසසන්තෝ දීගම් අසසාමේදී දීගම් වාසසතෝ ආදිවාසයෙන් දීර්ඝව හුස්ම ඇතුළු කරනකොට පිට කරනකොට ඒක ගන්නවා. කෙටිව හුස්ම ඇතුළු වෙනකොට පිට වෙනකොට ඒකත් ගන්නවා. සම්මාය පරිසංවේදී කියපු විදිහට මේ ආස්වාද ප්‍රාසාදයේ සමස්ත ක්‍රියාවලිය ගැනම හොඳ අවධානයෙන් ඉන්නවා. පින්නතුනේ මේ ආනාපානසති සුවිශේෂී භාවනා පිළිදාමයේ කියන ආරම්භයේ පටන්ම විතරක සංසිඳුවමින් සිත සමාධිමත් කරමින් නිවන් මාර්ගය යන සුවිශේෂී භාවනාවක් ආනාපානසති කියලා කියනවා. ලෝකේ පහළ වෙන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා බොහෝ රහතන් වහන්සේලා නිවන් දකින්නේ පිටුවම මේ ආනාපානසතිය පාදක කරගෙන. ආනාපානසතිය ඇති වෙන සමතය ඊට පස්සේ විදර්ශනා ක්‍රම වල තමයි ඕන් ආස්වාදිනාන ලබා ගන්න. ඉතින් අන්නේ හුස්ම දැස වර්තමානයේ තුල බලාගෙන ඉන්නකොට වර්තමාන හිත තියාගෙන විතරක් නෙවෙයි ඊට පස්සේ මේ හුස්ම ආනාපාන හේතු නිසා හටගත්තා එතනම නිරුද්ධ වෙනවා කියලා මේ හුස්මේ හට ගැනීම නිරුද්ධ වීම අධ්‍යා දකින්නට ගෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඉරියාපත බලනවා. තමන් හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, වාඩි වෙලා ඉන්නකොට, සැතපෙනකොට මේ සතර ඉරියව්ව ගැනම ක්‍රියාවලියක් විදියට ඔබ බලනවා. මේ තමන් කරන සතර ඉරියව්ව ගැන හොඳට වර්තමානය තුළ සිත තියාගෙන ඉන්නවා. මේක ඔබ නිරීක්ෂකෙක් විදියට බලන්න කෙනෙක් විදිහට බලනවා. තමන් පැත්තට වෙලා බලන විදිහ මේ බලන ගමන් හෝ දකිනවා මේක ක්‍රියාවලියක් විතරයි, විඥානයේ ඇතිකල්ලි මේක සිදුවන දෙයක් විතරයි, මේක සත්‍ය පුද්ගලෙන් කරන දෙයක් නෙවෙයි කියන එක දකිනවා. දැකීමත් එක්කම මේ ආහාර ආදී හේතු ටික නිසා මේක ඉරියව් ටික සිද්ධ වෙනවා. ඒක නිරුද්ධ වීම, මේක නිරුද්ධ ආකාරය, ඒක සමුදේ වේලාගෙන තමන් කියගෙන ටික මේ රූපේ නිදහස් වෙන මේ මාර්ග දේශනා කරනවා. ඊට පස්සේ සම්පජඤ්ඤ පබ්බේ කියලා එකක් තියෙනවා. තමන් උද්‍යාවදේ ප්‍රමෝද පටන් සිදු කරන හැම දෙයක්ම ඊතාව අවධානයෙන් ඊතාව සිහියෙන් කරනවා. ඒ පිළිවෙලට මෙන්නවා කියන එක නෙමෙයි මේ. තමන්ගේ කරන දේ ගැන අවධානය වර්තමානයේ ඉන්නවා. තමන් කරන දෙයක් නෙවෙයි මේ ක්‍රියාවලියක් සිදුවන දෙයක් විදිහට බලාගෙන ඉන්නවා. එහෙමයි දේමත් සමගම මේකෙත් හට ගැනීම නිරුද්ධියම දකිනවා. මේ ක්‍රියාවලිය කොහොමද හටගන්නේ? ආහාර ආදී මේ හේතු නිසා මේක හටගන්නේ. ඒ හේතු නැති වෙනකොට මේක නිරුද්ධ වෙනවා කියන එකත් දකිනවා. ඊළඟට ධාතු මනසිකාරය කරනවා. මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරෙන් නේද? මේකේ පඨවි දැඩි ගතියක් තියෙනවා, වැගිරෙන ගතියක් තියෙනවා, රසණයක් තියෙනවා, වාතය තියෙනවා. මේ හතරෙන් නේද මේක සකස් වුනේ කියන එක දකිනවා. මේ හතරේ ප්‍රයත්නක් නේද, මේක මටයි දෙයක් නෙවෙයි නේද කියලා දකිනවා. ඒක හොඳටම පැහැදිලිනේ බලන්නේ. කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ කලින් පෙනෙන රූපේ හැමම පේනවනේ. කලින් මැදමිට අල්පෙනෙත් එකින්වත් අනින දුන්නේ නැහැ. ගිනි පුරක්වත් තියන දුන්නේ නැහැ. එහෙම හිටපු කෙනා එක දවසෙන් මෙහියාට පස්සේ ආදානය කරන්න කියලා තමම අතිම සල්ලි විඩක් කළා. ආදානය කළ මුට්ටියකට දානවා කියන මුට්ටියකුත් දීලා දෙනවා. එතකොට මෙන්න මේ සතර මහා භූතවල කොළ මේ යථාර්ථ අවබෝධ කරගත්තොත් අපි ජීවත් වෙන කාලයේදී මේ රූපයෙන් අපට නිදහස් වෙන්න පුළුවන්. අදහ මේ රූපය තුළ පුද්ගලය ඉන්නවා කියලා සම්පූර්ණ රූපය තුළ බැසගෙන ඉන්න. තමන්ගේ රූපය තුළ බැසගෙන අනිත්‍යගේ රූපත් මගේ කරගෙන ඉන්න. ඉන්න කාලේ අල්පෙනෙත් එක්කමත් අනින් දුන්නේ මරණ ගම මීට පස්සේ නයින් ආරම්භ කතා කරලා ගිහින් බාර ගන්න කියලා සල්ලිද. නමුත් දැනට අපි මේ රූපයේ තුර හිට බැසගෙන ඉන්නේ සත්පුද්ගල සංඥාවේ. මෙන්න මේකේ නිදහස් වෙන විදිහට බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කරලා මෙන්න අවබෝධය ලබාගත්තට පස්සේ ඒ අවබෝධ කරපු කෙනා ඉදිරි පිට තමන්ගේ ඊටාම ආදරය කරන කෙනෙක් මිය ගියත් ජීවිතස්සටපත් උනත් ඒ දුකේ නිදහස් වෙන විදිය අවබෝධයක් ලබා ගන්න. මේක මේ අවබෝධයේ දුකේ නිදහස් වීම මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් නෙවෙයි. ඥානවදී ලබාගෙන තවදුරටත් තමයි ජීවත් වෙන්න පුළුවන්. ඥානදීනොත් එක එක වහලයට එක ගෙදර එක කෑම ටික කාලේ ජීවත් වෙනත් පුළුවන්. අර දුක් ටිකෙන් සියල්ලගේම නිදහස. මේකයි බුදුදහමේ තියෙන අසිරිය. ඊළඟට මේ ශරීරයම ටිකෙන් ටික මේ ශරීරෙන් සකස් වෙච්ච කොට පටිපුර මානසිකාර විදියට කේසාලෝමාන කාදාන්තානි වශයෙන් මේ කොටස් 32 තමයි මානසින් වෙන් කර කර බලනවා. මේ කිසිම දෙයක් සත්පුද්ගල නෙවෙයි කියලා දකිනවා. නැචකින් කිලෝපිය උපාදීයති. මේ කිසිම දෙයක් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නොගන්න විදිහට බලනවා. මේක එකට තියෙනකොට මේක වටිනා දෙයක් හිතේ නම් පේනවා. නමුත් මේක කොටස් ටික වෙන් කරනකොට කේස් ටික, ලෝම ටික, අම ටික, දත් ටික, නියපොතු ටික, මල මුත්‍රා ටික, ලේ ටික මේවා ටික ටික වෙන් වෙනකොට තේරෙනවා මේක තනි පුද්ගලෙක් නෙවෙයි මේ කොටස් ටික එකතුවක් කියලා. තමන් ගැනත් බලනවා, අනිත්‍යයන් ගැනත් බලනවා. බලන විතරක් නෙමේක හේතු වෙන කලින් හටගත්තා. හේතු නැති වෙමින් නිරුද්ධ වෙනවා කියන කන්දන්නේ. මේක තරක් නෙමේ ශරීරය හැමදාම එකට තියෙන දෙයක් නෙවෙයි. කවදාහරි දවසක මේ ශරීරය මරණයට පත් වෙනවා. විඥාණය මේ ශරීරයෙන් අයින් වෙනවා. ඒ අයින් වෙච්ච දවසට මේ ශරීරය ටිකෙන් ටික ඉදිමෙල යනවා, නිල් පාට වෙනවා. ඊට පස්සේ සැරව වැගිරෙනවා. සාභාවික තිබ්බොත් මේ වෙන දේවල් ගැන හොඳට නොනින් බලනවා. මියගිය උදාසින්දලා ඇටසකිල්ලක් වෙලා පොළොවේ වැලියට ගාන්ට යනකම්ම ඒ ඇතිවන ස්වභාවය ගැන හොඳට නුවණින් කල්පනා බලනවා. බලනකොට මෙන්න මේ ශරීරයත් මේ ආහාර ආදී මේ හේතු දෙකේ නිර්මාණයක් නේද? මාවගේ කුසට මුලින්ම බැඳගත්තේ ඇතට නොපෙනෙන මට්ටමේ ස්වභාවය යුක්ත විඥානයේ බැසගත්තේ ඒ වගේම හරියට විදිහට තුඩකින් 100න් ගුණයක විතර ඉතාම ස්වල්ප කුණා වූ අංශුවකට මේක බැසගත්තේ. එහෙම බැසගත් මේ විඥානය වර්ධනය වුණේ මවගත්තු ආහාර පාන සහ තමන් වෙනුවට බිහි වුණාට පස්සේ ගත්තු බත් මොංගට කව්පී වගේ ආහාරවල මේ ප්‍රොජෙක්ෂන් එකක් නේද? මේ වෙන දෙයක් නෙමෙයි ලස්සනද කියලා අපි කොණ්ඩේ එහෙම කියලා හිටියද මගේ කොණ්ඩේ ලස්සනයි, නහය ලස්සනයි, කන ලස්සනයි කියලා කිව්වට මේ හැමතැනම තියෙන්නේ බත් පාන් පරිප්පු කිරි හොදි ඒව තමයි මේ තියෙන්නේ. වෙනස් විදියට මනසේ ස්වභාවය නම් මේ පරිවර්තනය ගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ අදාර්ථයේ ටිකෙන් ටික තමන්ට පේනවා. එතකොට මෙන්න මේ ටිකෙන් තමයි රූපය ගැන තියෙන අර දැඩි ඕලාරික හැඟීම නැත්නම් අර ඝන සංඥාව එකට එකතු කරලා සත්පුද්ගල සංඥාවෙන් ගත්තු එකේ තියෙන මේ ප්‍රබල ගති අනු කරන්නේ මෙන්න මේ හිතනකොට. ඒ විතරක් නෙමෙයි මේ හටගත් රූපයේ දැන් මේ මොහොතේ තියෙන රූපයත් හැම මොහොතෙම අනිත්‍ය ස්වභාවයට පත් වෙන මනසේ ස්වභාවය අනුව මේක හැම මොහොතෙම මනස පරයාපන්නව වෙනස් වෙමින් මේකදී සතර මහා භූත රූප වර කෙනෙක්ගේ තියෙනවා. නමුත් අර උපාදාය රූප ටික හැම මොහොතෙම මනස ප්‍රතිපදයි මනසට අනුව වෙනස් වෙනවා. ඒ මනසක් තියෙනකොට සතර මහා භූත රූපත් ඊට අනුරූප වෙනස් වෙනවා. මෙන්න මේක නොනින් දැකලා මේකේ හට ගැනීම නිරෝධියම දකින්න ඊටපස්සේ එතනින් නවතින්නේ වේදනාසු වේදනම් පස්සේ විහෙරති. තමන්ට ලැබෙන සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා, ඒ වගේම සාමිස දුක්, නිරාමිස දුක් ආදී වශයෙන් මේ ලැබෙන සැප දුක් උපේක්ෂා දි වේදනා ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. දැන් තමන්ට තියෙන උපේක්ෂා සාගත දැනන්නේ උපේක්ෂා වේදනාව කියලා දකිනවා. දැන් ධර්මයේ හන්දසා දැන් නිරාමිස සුවයක් තියෙනවා. අනේ මම හොඳ ධර්ම කරුණ දැන් මෙනෙහි කරමින් නේද ඉන්නේ. මගේ හිතට කිසිම රාගයක් අද්වේෂයක් නැහැ නේද? මං දහම තුරම ඉන්නේ නේද කියලා මෙනි මෙ නිරාමසසුවේ විඳිනවා තමයි. නමුත් ඒකේ තනිකතාවය දකිනවා. ඒ වේදනාව ස්පර්ශයෙන් තහට ගත්තේ ඒක එක දිගටම තියෙන්නේ. ඒ ස්පර්ශයට අදාළ හේතුක නැති වෙනකොටම ඒ ස්පර්ශය වෙනත් වේදනාවක් හරහා යන බව දන්නවා. එතකොට වේදනාව පැලෙන්නේ නැහැ. ඒ වේදනාව මගේ කරගන්න යන්නේ. ඒ වේදනාවක් ඇවිත්ලා ඒක වර්ණනා කරන්න ගුණකතන කියන්නේ නැහැ නේද එතෙන්ද? අනේ මට හරි වේදනාවක් ඇතිුණා, හරි හොඳ වේදනාවක්, නැත්නම් හරි රස කෑමක් හම්බුනේ, හරිම රසයි ඒක. කොහොමද දන්නේ හැදුවේ, අහගන්න ඕන හදපු විදිහ. ඒ වගේ අර හුවා දුරට ඒක කේස් දෙක දොර යන්නේ. සාමාන්‍ය තියා හදාගන්න විදිහ හදාගත්තට කමන්නේ. නමුත් ඒක හැ කෙලස් ඇති වෙන විදිහට ඒක තමන් බලන්නේ. වේදනාව ගැනීම ඊට පස්සේ සිත ගැන. සිතට වේදනාව එනකොට සරාගම්මා චිත්තං සරාගම් චිත්තං නිබදපජානාති. වේතරාගම්මා චිත්තං වේතරාගම් චිත්තං නිබදානාති. සදෝ සම්මා චිත්තං සදෝ සංචිත්තං නිබදානාති. වේත දෝ සම්මා චිත්තං වේත දෝ සංචිත්තං නිබදානාති කියන විදිහට රාග, ද්වේෂ, මෝහ, සමාහිත, අසමාහිත මේ වගේ විවිධ ආකාරයෙන් පහයන සිත් ගැන ඒ මොහොත තුල තමන් දකිනේ නෙමෙයි. ඒවත් එක තමන් සටන් කරන්න, ෆයිල් කරන්න යන්නේ නැහැ. තමන් ඒ තියෙන ස්වභාවය ඒ විදිහටම දකින. හේතු නිසා හටගෙන වේදනාව හේතු නිසා සිත ඒ සිතට අනුරූපව නාම රූප නිරුද්ධ වීමෙන් ඒක නිරුද්ධාකාරය දකින. ඒක තමන්ගේ කියලා ගන්න යන්නේ නැහැ. ඒක හරයක් විදිහට ගන්න යන්නේ නැහැ. ඒක නිත්‍යක හැමදාම ඒ විදිහට පවත්වා ගන්න පුළුවන් කියලා ගන්න යන්නේ නැහැ. තමන්ට හිතේ ද්වේෂයක් ඇතිවෙනවා දන්නවා. මේ ද්වේෂය හේතු මේක හටගත්තේ දැන් මෙතන මේ වදනා කියලා දැක්කා. ඒකට දුක් වෙන්නේ නැහැ තමන්. රාගයක් හටගත්තත් එහෙම රාගය දැන් හේතු නිසා දැන් මේ හේතු නිසා දැන් මෙතන තියෙන්නේ. යා දකිනවා දැන් හේතු නිරුද්ධ වීම එක දැන් මෙතන මේ වදනා කියලා දකිනවා. එතකොට තමන් ඒක බලන පිටස්ත ඉඳලා බලන සීකර් කෙනෙක් වෙනවා. බලන නිරීක්ෂකයෙක් විතර යනවා. ඔහු ඒක තමන්ගේ කරන්නේ නැහැ. මේක ටිකෙන් ටික මේ කැලිමෙන් දුර වෙන ක්‍රමයක් නෙමෙයි. මොළදී ඒකට වර්තමානයේ හිත පිහිටුවා නම් ඊට පස්සේ ඒකේ හට ගැනීම නිරුද්ධ වීම දකින්න. ඒ විතරක් නෙමෙයි මම සිත ගැන බලලා ඊට පස්සේ ධම්මාන ප්‍රශ්නාවට යනවා. මෙතෙන් තමයි අපි සූවි සහන කාර්යභාරයක් වෙන්නේ. ධම්ම කියන වචනේ ඉතාම සංකීර්ණ බුද්ධාමයේ මෙතන ධම්ම කියලා කියන්නේ සිතවිලි කුසල අකුසල දෙපැත්තම සිතුවිලි ගැන හොඳට විමසලා බලලා හොඳ සිතුවිලි දිනු කරනවා අකුසල සිතුවිලි ප්‍රහීණ කරන විදිහට බලන්න. මෙන්න මෙතන තමයි වටිනාකම. මොකද චිත්තානපස්සනා අවස්ථාවේදී අපේ චිතත් එක්ක සටන් කරන ගියේ නැති වෙන විදිහටම බලලා හටගැනීම නිරුද්ධවම දැක්ක විතරයි අපි. නමුත් මෙතෙන්දී අපි අපට කාර්යභාරයක් තියෙනවා. පංච නීවරණ හට ගන්නකොට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ තියෙනකොට තියෙයි කියලා ගන්නවා. තිමිච්ච නීවරණේ නැති වෙනකොට නැතුණා කියලා ගන්නවා. නැති වුණු නීවරණේ නැවත නූපදින විදිහට ඒකත් ගන්නවා. නැති නීවරණේ ඇති වෙන විදිහක් ගන්නවා. ඇති නීවරණය නැති වෙන විදිහක් ගන්නවා. නැති වෙච්ච නීවරණය නැවත නූපදින ක්‍රමයක් ගන්නවා. හොඳම අවධානයෙන් ඉන්නවා. දැන් නැති කේන්තිය දැමට කේන්තියක් නැහැ කියලා දැනගන්නවා. කේන්තියක් ආව ආදම් ගන්නවා. පටිගිය අරමුණයි ආනිසමස් ගැන සාම දැන් පටිගිය ආවා. ඊට පස්සේ පටිගිය දැන් මේකෙන් මේක නැතිවෙන්නේ නැතින බව දන්නවා. නැති වෙච්ච කායි නොවන විදියට ආයෙත් මම අයෝසමනස කරක් ඇති කරගන්නේ. පටික රූපයක් ආවත් මම යෝනිසමනස කරක් ඉන්නවා කියලා ඊළඟ මොහොතේ ජය ගන්න තමයි. අනෙක් නිවන වලටත් එහෙමයි. ඊළඟ ස්කන්ධ මාත්‍රිකේ සමුදේ වේ ආයෝමේ දාමන ප්‍රශ්න ඇති බලනවා. චතුරාර්ය සත්‍ය බලනවා. ඒ විතරක් නෙවෙයි. ඔව විශේෂයෙන්ම සත්‍ය බොජ්ජංග දෙස කුසල චේතනා දෙස ඉතාම විමසිල්ලෙන් බලනවා. සති ධම්ම විජය විරිය පීති පස්සද්දී සමාධි උපේක්ෂා කියන මෙන්න මේ කුසල චේතනා හිතට එනකොට මෙන්න මේ සිතුවිලි ඇති වෙච්ච කුසල චේතනා පවත්වා ගන්න විදියත් ඒව දිනු කර ගන්න විදියත් හොඳවට දකිනවා. ඔහුගේ දැන් ජීවිතයේ සතර තියෙන මේවත් එක්ක වෙනතන පොඩි පොඩි දේවල් හොයාගෙන ගිහිල්ලා පොඩි පොඩි මල් ගස් හොයාගෙන ගිහිල්ලා පොඩි පොඩි දේවල් ආසහා කරපුවා අපි දැන් අපේ ගනුදෙනුව තියෙන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික ගුණධර්මත් එක්ක. අපිට ඊට පස්සේ සතුට තියෙන්නේ මේව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මහා සාගරයේ පතුලේ තැන්පත් වෙලා තියෙන අගනා මුතුමිනි වගේ මේ සම්බුද්ධ ශාසනය නැමැති මහා සාගරයෙන් බුදුරජාණන් වහන්සේලා ඉස්මතු කළ දෙන මහා නිදානයක් මේවා. සතිය ධම්මවිද්‍ය විරියාදී මේ බොජ්ජංග ධර්ම තමයි අපේ ඊට පස්සේ වඩනාම දේවල් වඩපත් වෙන්නේ. ඒකෙන් කියන්නේ තමන් ආවරණ ආදිය පලඳින්නේ හොඳ ලක්ෂණ නැතිවෙන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. නමුත් දැන් පාවිච්චි කරන දේවල් වල තියෙන වටිනාකම තමන් හිතේ අඩුවෙනවා. දැන් අපි මේ නොවටිනා දේවල්ට මහා ලොකු වටිනාකමක් දෙලා තියෙනවා. නමුත් මේ ආධ්‍යාත්මික ගමන මැදට යනකොට තමන්ගේ ජීවිතේ වැඩි වටිනාකමක් දෙන්නේ සතිමත් බවට, ධර්මයේ විමසීමට, වීරියට, හිතේ ප්‍රීතියට, හිතේ කයෙහි ප්‍රසාදයට, ප්‍රසන්න බවට, පස්සද්ධියට, සමාධියට, උපේක්ෂාවට. මෙන්න මේව තමයි තමන්ගේ ජීවිතයේ සතුට ලැබෙන දේවල්. අනිත් දේවල් සමාජ යුතුකම් විදිහට කරනවා. සාදයකට යන්න පුළුවන්, සංගීත සම්මේලනයකට යන්න පුළුවන්, උපන්දිනයකට යන්න පුළුවන්. ඒ කියන්නේ යුතුකම් ටික කරගෙනනවා. නමුත් සතුට ලබන්නේ ඒවට යන්නේ. සතුට ලබන්න නම් තමන් දන්න වෙන්න ඕන මේ ධර්මද කියලා. ඒ ධර්ම තුලින් තමයි නියම සතුට ලැබෙන්නේ කියලා. ඇතැම් විට අර තැනක ගිහිල්ලා තමන්ගේ යුතුකම් ටික කරගෙන ඉන්න ගමනොත් තමන් ධර්මයක් එක්කේ. තමන් දෙත්තේ දෙත්තමත් සංස්භාවයෙන් ඉන්නේ. සමදේ ධම්මානුපස්සී විරදි මය ධම්මානුපස්සී විරදි බලවල තමයි. අනිත් ඇයට පේන්නේ අනිත් ඇයට සින්දු හරන වගේ. මේ තැනත්තා ඒ වෙනාවෙත් මේ භාවනා කරගෙන ඉන්නේ. පින්නතනේ උදේ අවදිච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්දට යනකම්ම තමන්ට හැම මොහොතෙම තරහ දෙයක් තියෙනවා. මොනවද කරන්නේ? එක වෙලාවක තමන් මේ සතර මහා භූත රූප විදිහට බලන ශරීරය. තව වෙලාවක ආස්වාස් ප්‍රාස්වාස් දිහා බලනවා. කෙනෙක්ගේ වාහනයක් දිහා බැලුවාම ඇතැම් විට ඒක සතර මහා භූත රූප විදිහට බලන්න පුළුවන්. රාගය ඇති වෙන විදිහේ රූපයක් අපි දැක්කට පස්සේ ඒකේ දෙතිස් ගුණ ප්‍රවේණ කළා බලන්න පුළුවන්. නැත්නම් නව ජීවිතිකේ බලන්න පුළුවන්. දැන් හිතට සැප වේදනාවක් තියෙනකොට දැන් හිතේ සැප වේදනාවක් තියෙන චිත්තාන පස්සනාවරණය. තමන්ට දැන් ලොකු වේදනාවක් එනකොට උගත ඩ්‍රයිව් කරලා දැන් දුක්ඛම වේදනා දුක්ඛම වේදියාමිති පදාරති කියලා දුක් වේදනාව දකිනවා. ඒකත් දෙකට තියෙන්නේ නැහැ කියලා තමන් ඉරියව් වෙනස් කරලා බලන්න. ඊයන්ට තමන්ගේ හිතට රාගයක් එනවා. දැන් රාග සිතිවිල්ලක් තියෙන්නේ. දැන් මේක ඇති නොවන විදිහට මේක කරන්න ඕනේ කියලා ඒකත් ගන්නවා. ඊයතරේ ස්කන්ධ පංචකයේ සමුදය බලන්න පුළුවන් අවස්ථාවක් ඒකත් බලනවා. මෙහෙම බලලා බලලා පින්නතුනේ මුලදී අපි අර භෞතික දේවල් බැලුවා අර වේරලේ ඉන්න ළමයේ සෙල්ලම් කරන වගේ මුදු වේරලේ. නමුත් පේනම දැක්කේනා අවසානයේ ගැඹුරට ගියාට පස්සේ ඔහුට ඔව් පේනන දැක්සනම් උඩ වතුර කොච්චර ගැඹුරද කියන කාරණා නැහැ. ඇතැම් වෙන වතුර ගැඹුරු වෙන්න වෙන උඩ පේනන පහසු වෙනවා. ඇයි? නොගැඹුරු වතුර ඇලි එහෙම තියෙනවනේ. ගැඹුරු වතුර හරිය නිස්සලයි. පීනන දැක්කේනා වැඩිපුර කැමති අර වෙරළ වතුර අඩු නැංගුවට වඩා ගැඹුරු දැලට වැඩිපුර කැමති. කො කැමති විදියට වතුරේ උඩ පාවෙලා ඉන්නත් පුළුවන්. ඕනලා පීනනත් පුළුවන්. කැමති නම් වතුරේ පාවෙයි පාවෙයි ඉන්නත් පුළුවන් මහන්සියලට. අන්න ඒ වගේ අවසානය ගත්තට පස්සේ ඔය දකින්නවා. ඇස කන ආදී කොමන ආයතනකින් අර උණක් ගත්තා කියලා කියන්නේ මොකද්ද? මේ ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥානය කියන මේ පහකට ගත්තා. ඒ පහකට පසුන මේ මොහොතේ හටගත්තා හත වෙන එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. තේන කෙන්නුම රූපං වේදනා බුබුලෝකම මරිචෝකම සංඥා සංඛාරා අද ලෝකම මායෝපමංච විඥාන දේසිතා දිච්ච බන්දනා කියපු විදියට මේ ශරීරය මේ කය වෙන පිනක් විදියට වේදනාව දීපු බුලක් විදියට සංඥාව මිරිගුවක් විදියට සංස්කාරය හරියට කෙසෙල් ගසක් ලෙසත් විඥානයේ මායාවක් ලෙසත් කියලා මෙන්න මේ ස්කන්ධ පංචකය හොඳට දැකලා ඒ කිසිදු තැනක තමා මුලා නොවන විදියට උපරිම ලෙස සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව තුළින් බුදුහාමර දේශනා කරනවා. මේ අවබෝධය ලබාගත්තු කෙනාට අවසානයේ වඩන තියෙන කාරණා දෙකයි. මොකක්ද ඒ දෙක? එක පැත්තකින් සමතය, අනිත් පැත්තෙන් විපස්සනාව. වෙනත් විදිහකින් කියනවා නම් සතියයි සම්බඳන්නේ. තවත් විදිහකින් කියනවා නම් චිත්ත භාවනා පඤ්ඤා භාවනා. තවත් විදිහකින් කියනවා නම් සතිය සහ සම්බඳන්නේ කියන කාරණා දෙක. සතිමත් බව හරියට බුදුහාමුදුරේ දේශනා කරනවා විචිතලා කියන ගොයම් මිටක් ගොයම් දස් ටිකක් එකතකින් එකට මිටි කරලා අල්ලනවා වගේ. විදර්ශනාව නැත්තම් පඤ්ඤා භාවනාව කියන්නේ හරියට අනිත්‍යයෙන් දැකෙත්ෙන් කපනවා වගේ. විචිතලා කියන සිත වර්තමානයේ එක අරමුණකට ගන්නවා. මෛත්‍රී භාවනාවෙන් හරි බුදුන භාවනාවෙන් හරි ධාතු මනසිකාරයෙන් කොමනම හෝ සමත කමඨහනකින් කුසල අරමුණකට වර්තමානයේ තුල ගන්නවා. අරගෙන හිත සමාධිමත් වෙන්න වෙන්න ස්කන්ධ ධාතු ආයතන වශයෙන් හට ගැනීම නිරුද්ධ වීම බලනවා. බලන පමණට තමන්ට අවිද්‍යා සහගතව හට ගන්නා වූ සිතිවිලි ටිකින් නිකඩ වෙනවා. අවිද්‍යාවෙන් සිතිවිල්ලක් හටගත්තනම් ඒ හටගත් එක මගෙදි නවතින්නේ නැහැ. ඒ අවිද්‍යාවේ ප්‍රමාණයට ජරා මරණ කරා ගිහිල්ලා නවතින්නේ නැහැ. ඒක වේගවත් ක්‍රියාවලියක්. තත්පරයකදී තාම අධික සංඛ්‍යාවක් සිද්ධ වෙනවා. අපි කරන්නේ ප්‍රඥාව දියුණු කර කර අර අවිද්‍යා සහගතව යන සිත් වැල්වල quantity එක අඩු කරනවා, සංඛ්‍යාව අඩු කරනවා. එහෙම අඩු කරලා අඩු කරලා කවදා හරි දවසක් ඇත්තේ දිත්තේ දික්තවත්තන් ස්වභාවයට වෙනවා. එතකොට මුලදී අපි හැකි තාක් දුරට මේක ප්‍රැක්ටිස් කරනවා. එක පැත්තකින් සමදේ දිනු කරන්න ඕන මෛත්‍රී භාවනාව, මුදුන භාවනාව, ආනාපාන සතිය මේ වගේ කුමන හෝ භාවනා අරමුණක හිත සමාධිමත් කරන කාලය ටිකෙන් ටික අපි වැඩි කර ගන්නට ඕන. ඒක කරන්න කරන්න වෙනතුනේ සතුටක් වෙනවා තමන්ට. විදර්ශනා නොකර තමන් සමතේ වඩන ප්‍රමාණයට තමන්ට සතුට වෙනවා. එතකොට තමන් අනවශ්‍ය දේවල්ට සතුට ලබන්න යන ගතිය අඩු වෙනවා. සලී විඳන් කළ මහන්සියල දුර ගම යන එක වදරට අඩු වෙනවා. යුතුයමක් කරගන්න පුළුවන්. නමුත් සතුට ලබන එක තමන්ට වදර යන්න ඕනේ නැහැ. සතුට තියෙන්නේ තමන්ගේ ගෙදරම තමන්ගේ වත්තේම ගහක් යට මෙතන සතුට ලබන්න පුළුවන්. තමන් සතුට ලබන එක මේ දැනගත්ව අඩු වෙනමකින් හොඳට සතුට ලබන්න පුළුවන් ගෙදර මෙතන. ඒ හිත සමාධිමත් වෙච්ච පමණට එක විනාඩියක් හරි කෙනෙකුට එක කුසල ආරමුණක සමත කමඨහනක හිත සමාධිමත් කරගන්න පුළුවන් වුණොත් ඒකට කරන මොහොත ගැන සඳහන් වෙනවා මුළු දිව්‍ය ලෝක හැම විදින සතුට වඩා වැඩි සුවයක් කියලා. හිත සමාධිමත් කිරීමේ ලබන සුවය. සියල සත්ත්ව සුවපත්ත්වා කියලා නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ගුණ අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාණ සම්පන්නෝ සුගතෝ ඒ වගේ නැත්නම් සතර මහා භූත රූප මේ ශරීරය සංස්කාරා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ ආදි වශයෙන් මේ එක එක කරුණු තමයි ටික ටික තමන් කැමති භාවනාවක් තෝරගෙන තමන් කරන්න පුළුවන්. බුදුගුණ බාහිර වැඩිපුර කැමති නම් බුදුන බාණං කරන්න. මරණසතිට කැමති නම් ඒක කරන්න. ජීවිතං අනියතං මරණානියතං ආදි වශයෙන් ආනාපාන සතියට කැමති නම් ඒක වැඩිපුර කරන්න. පටික්කුල මනසිකාරයට කැමති නම් කේසාලෝ මනක ආදි වශයෙන් ඒව 32 මනපිළිවෙල කියන පුර නැත්නම් එකක් වැඩිපුර ගන්න. එකක් හොඳට ફોકસ කරලා ඒකෙම හිත සමාධිමත් කරගන්න. මෙහෙම හිත සමාධිමත් වෙන්න වෙන ඊට පස්සේ මොකද කරන්නේ? සිතවිල්ල කණිතය බලනවා. තමන්ට දරුව ගැන හිතෙන්න පුළුවන්, වාහනය ගැන හිතෙන්න පුළුවන්, ගෙදර ගැන හිතෙන්න පුළුවන්, ඇඳුම් ටික ගැන හිතෙන්න පුළුවන්, තමන් වැඩ කරන තැන ගැන හිතෙන්න පුළුවන්. ඒ මොකක් සිතුණත් මේ සිතවිල්ලක් විතරයි. ඒ සිතවිල්ලත් නිකන්නේ මේ ස්කන්ධ පංචකය. ඒක හේතු ඇති කල්හි පෙරපසුන විහටගෙන එතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න. ඒක දකින්න ගමන් තමන් හිත වැඩට යන දිවිවගෙන සංවිධානය කරගන්න. ඒක වරදන්නේ හෙට අදින දින ඇඳුම් ටික අද රැම වෙන් කළ තියාගන්න කමන්නේ. හෙට උදේට ගන්න පෙර දේවල් නම් එයාට සූදානම් කළ තියන්න. උදේ කලබල වෙන්නේ නැව. ලුණු ගෙඩි උනා සූදානම් සුද්ධ කර තියාගන්න උදේට. ඒ සිනේ එතකොටනේ උදේට කලබල වෙන දෙයක් නැහැ නේ. අදින පරණ දින සෙරෙප්පු දෙක උනා අනිත් රාශිය ඔක්කොම ටික වෙන් කරලා තියන්න. ඒවත් හැම ගමන් සමන්තිගෙන් ටික දහම තුල සමන්තිගෙන් ටික ඉදිරියට යනවා. එතකොට මේ දහමගේ අවසානයේ යනකොට සමන්ත බලන්න තියෙන්නේ මේ ස්කන්ධ පංචකයේ සම්බේරය විතරයි. බුදුහාමුදුර දේශනා කළේ මේ ලෝකයේ පහළ වෙච්ච නොනැති මිනිස්සුෙකුට වඩන්න තියෙන දේවල් වලින් උතුම්ම දේ තමයි තමන්ගේ හිත සමාධිමත් කරගෙන මේ ස්කන්ධ පංචකයේ සමුදේවය බැලීම කියලා. මේ කුසල මාර්ග ආනිසංස විදියටම ආනිසංස විදියට තමන්ට මේ ජීවිතයේ ලැබෙන ඉහළම ප්‍රතිඵලක් ලැබෙනවා. මේක හරියට ගහක් ළඟට වතුර පොර ටික දානවා වගේ. ගහකින් අපට ගෙඩි මල් ඕන කියලා ගහේ කෙළවරින් ඇදලා ලැබෙන්නේ නැහැ. අපි කරන්න ඕන ගහේ මුලට අවශ්‍ය පොර ටික දාන එක විතරයි. ඔබත් මේ කරන දේ හරියට ඔබේ ජීවිතේ නැමැති මුල තමන්ගේ හිතට මේ කුසල් නැමැති ආහාර ටික ලංකරන එක පොර ටික ලංකරන එක මේ කරන්නේ. මේක කරනවත් එක්කම ඔබ ජීවිතයේ බලාපොරොත්තු වෙන දේවල් බලාපොරොත්තු වෙනකත් කලින් ඉස්ස කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබ ජීවිතයේ දුක් විඳින සිදුවෙන කරුණු වලින් ඊට කලින් ඔබ නිදහස් වෙනවා. ඔබට දරුවන් ඥාති මිත්‍රාදීන් ඉන්නවා කියලා කියන්නේ ඔබ අනන්‍යතේ දුක් වෙන තියෙන කාරණා ගානක් ඉදිරිපිට තියාගෙන ඉන්නේ. අන්න ඒ වගේ කලින්ම නිදහස් වෙන්න පුළුවන් මේ ධර්ම තුලින්ම නිසා. එකාටි මියට යුතුයකම් එක කලින්ම කරනවා. ඒ අසුගතිගාම වෙන උදව් කරලා තියෙනවා. එයා තමයි ධර්මයෙන් නැඹුරු කරන්න පුළුවන් ඒක හරි කරනවා. ඒක නෑ මැරිච්ච දවසට ඔබ දන්නවා ඔබ හොඳට යාට යුතුයකම් යාගෙන ඉන්නවා කියලා. ඔබට ඒකට දුකක් නෑ. ඇයි ඒක නැත්තම් හොඳ තැනක දැන් ඉපදිලා ඉන්නවා කියලා ඔබට සැනසෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒ යුතුයකම් කරේ නැත්තම් ඔබට ඉතින් මිනිහල්ලගේ නඩන්න වෙයි. අනේ මාව දාලා කොහෙද ගියේ කියලා. ඇයි දැන් හොඳ ගෙදර ගිහින් දැන් මෙයා යන්නේ? ඇතැමිට පල්ලිය ස්ථානට යන්නේ. නමුත් ඔබ ඉන්න කාලේ හරියට ආධ්‍යාත්මික වේගෙන් උදව් කරා නම් ඒක නමියගේ දවස් කිහිපෙදෙලින් නැගිටිය තැනට වඩා හොඳ ස්ථානයක. එදාට ඔබේ ගමනට සුබ පතනවා. යාට ආශිර්වාද කරනවා. දුක් වෙන කාරණයක් නෑ. ඉතින් පින්තුනේ වගේ වටිනා දහමක් ලැබෙච්ච මේ අවස්ථාවේ අපිට මේ ධර්මයේ රැකෙන්න තියෙන අවසාන කාල පරිච්ඡේදය වෙන්නත් පුළුවන් අපි මේ මනුස්ස ලෝකේ ගත කරන. අපි ඇතැමිට මේ බුද්ධ ශාසනය දකින්න බුද්ධ ශාසනය අහන්න ලැබෙන බුද්ධ ශාසනයේ අනුගමනය කරන අවසාන ජෙනරේෂන් එක වෙන්නත් පුළුවන් අපි මේ. ඒ වෙනි අවධානම් සත්‍යක ඉඳගෙන අපි මේ ධර්ම උපරිමයි සත්‍ය ජීවිතයට සම්බන්ධ කරගෙන. ඒ විතරක් නෙවෙයි අපේ ළඟම ඥාතීන්ට මේ සදහම් වරප්‍රසාදය අපි ලබා දෙන්න බලමු කොහොම හරි. ඒ වගේ මේ ආශිර්වාදයෙන් අපි දෙවියන් ඥාති මිත්‍රයන් අනුමෝදන් කළා තවත් වැඩි කාලයක් මේ ලෝකෙහි මේ මනුස්ස වර්ගයාට මේ ධර්ම ගයන්නට චිරජීවණය අනාගතයේ දික් වෙන කියලා ටිකක් හරි අපි ආශිර්වාද කරමු. ඒක උදේ ජීවත් වෙන විතරක් නෙවෙයි මේ සම්බුද්ධ ශාසනයෙන් ඇට ප්‍රයෝජනය ගන්න අවස්ථාවක් විදියට. මොකද මෙතන ගිලිමුමින් අපට ආයි කාලෙකට මේ දහම් පදේ දහම් මඟ අහන්නට අවස්ථාවක් ලැබෙන්නේ. ඒ නිසා ඔබ ජීවිතයේ අධ්‍යාපන කටයුතු කරනවා නම් ඒව හොඳට කරන්න. රැකිනක් සාකන්න ඒව හොඳට මහන්සිල කරන්න. ඒවා දොරවල්නේ ආදී දේවල් කරන දේවල් කරන්න ගමන් ඊට නොදෙවෙනි විදියට මේ උතුම් දහම අහලා ඒ දහම තමයි ජීවිතේට සම්බන්ධ කරගන්න උපරිම ලෙස උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇහුවා විසුද්ධි මාර්ගය පිළිබඳව ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් ඇත්තටම විසුද්ධි මාර්ගය කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනම් පාලා අවුරුදු දහස්කට වඩා කාල ගත වුණාට පස්සේ ලිවෙච්ච ග්‍රන්ථයක්. ත්‍රිපිටකයේහි, සූත්‍ර පිටකයේහි, සංයුතනිකායේහි ජටා කියන සූත්‍රය මුල් කරගෙන ඒ සූත්‍රයට ලියපු අර්ථකථනයක් වගේ තමයි විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. ඒක පාලි භාෂාවෙන් මුලින් ලියුවේ බුදුගෝසකින හාමුදුරුවෝ. ඒකෙන් උත්සාහ කරේ දුකෙන් නිදහස් වෙන මාර්ගය නැත්නම් හිත පිරිසිදු කරන මාර්ගය සීල සමාධි ප්‍රඥා විස්තර කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් සප්ත විසුද්ධිය ලබන ක්‍රමය තමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඒක උන්වහන්සේ උපරිම ලෙස උත්සාහ කළා ත්‍රිපිටකයට අනුගතව පැහැදිලි කරන්නට. ඉතින් යම් කෙනෙකුට ඒකෙන් තේරුම් අරගෙන නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා නම්, උපකාරයක් ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක අනුගමනය කරන්න කමක් නැහැ. මොකද ඒකේ පෙර දහමට විරුද්ධ කරුණු ඒක සඳහන් වෙන්නේ නැහැ. යම් කෙනෙක් හිතනවා නම් ඒක දහම විරුද්ධ කළා කියලා, එයාට තියෙන්නේ ඒක අයින් කළා ත්‍රිපිටකය කියලා තේරුම් ගන්න. අපි ඒක ගැටෙන්න යන්න ඕනේ. විවේචන මතයක තියෙනවා. ඒක නදේ නෙමෙයි. මේට වසර 100 ගානකට කලින් ඉඳන් සුදු මාර ගැන විවේචන තියෙනවා. නමුත් අපිට ගතියුතුම් හැටියකින් තියෙනවා. ඒ අදාළ ටිකට ගන්න. මොකද අපේ විසුද්ධි මාර්ගයේ ෆයිනල් රෙෆරන්ස් එකක් විදිහට ගන්න යා සාමාන්‍ය. අපි යන්නේ ත්‍රිපිටකයටම මුලින් යන්නේ. ත්‍රිපිටකයේ තියෙන කරුණු අපි කියවද්දී තේරුම් ගන්න අමාරු දැන් තවත් විස්තරාත්මක බලනවා දැන්වලදී අපි විසුද්ධි මාර්ගයට යනවා. අටකතාවට යනවා. ඉතින් අපිට ත්‍රිපිටකය පැහැදිලිවම බුද්ධ වචනේ විදිහට තියෙනවා. ඉතින් ඒක අපි උපරිම ලෙස කියවන්නට, තේරුම් ගන්නට, ප්‍රැක්ටිස් කරන්න අපි පාවිච්චි කරමු. ඒ අතරේ තමයි සුවිශේෂී කාරණයක් දැනගන්න වෙලාවෙදී විසුද්ධි මාර්ගයක් කියවන්න. නමුත් විසුද්ධි මාර්ගයේ එකම රෙෆරන්ස් එක විදිහට, එකම පැත් එක විදිහට අපි ප්‍රැක්ටිස් කරන්නේ නැහැ සම්මත. අපි සාමාන්‍යයෙන් සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය තමයි සාමාන්‍යයෙන් අපි බුද්ධ වචන විදිහට පාවිච්චි කරන්නේ. ඒක කියවන්නේ අපිට තේරුම් ගන්න අමාරු දැන් අපි අටුවා බලනවා, ටීකා බලනවා, ඩික්ෂනරිස් බලනවා, කමෙන්ටරිස්, සබ් කමෙන්ටරිස් බලලා ඒවලුන තොරතුරු අපි අරගෙන අර මුල් ටෙක්ස්ට් එක ක්ලියර් කරගෙන බලනවා. ඒක තමයි කරන්නේ. හොඳයි. ඊළඟට සීල ගැන ප්‍රශ්නය අහුවා ගුලිම් මහත්මයා. මේ සිල්වත් බව වෙනකොට තියෙන අපිට සිල් රකින්නේ ඇයි, සීලෙන් කරන්නේ මොකද්ද ආදී වශයෙන් අපි කර්ම කණුත් ගැන සඳහන් කළා. සීලෙන් කරන්නේ අපේ කාය වචනේ සංවර කරගන්න එක. ඒ සංවර කරගත්තු පමණට අපට මේ ජීවිත කාලයේ විශේෂයෙන් බය සහ වෛරය කියන දෙකෙන් දුර වෙන්නට පුළුවන්. පංච බය වෛර සූත්‍රයේ දේශනා කෙරෙපු දුහාඳුරු සීල රකින්න කෙනාගෙන් අනිත්‍යයට බය වෛරයක් හටගන්නේ. කෙනෙක් පංච සීල රකින්නයි කියලා දන්නවනම් අපිට බය වෙන දෙයක් නෑ. සීලිය හානි කරගන්නේ නෑ. මරකින් බැරි නෑ නේද? ඒ වගේම කෙනෙකුගේ ජීවිතයට හානියක් කරන්නේ නෑ. කෑම වලට වස දෙන්නේ නෑ කියලා දන්නවනේ. ඉතින් යාගෙන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා පංචශීලයේ රකින්න කෙනා. ඒ වගේම තමන් පංචශීලයේ රකින්නවා නම් තමන්ට අනිත්‍යයෙන් බයක් වෛරයක් එන්නේ නැහැ කියලා විශ්වාසයක් තියෙනවා. තමන්ට ඕන තැනක නිදහසේ කාලයකට කරන්න පුළුවන් අනිත්‍යයෙන් ජීවිතහානියක් වෙන්න පුළුවන් ඉතින්. නමුත් ඒ වෙලාවේදී ඉතින් තමන් ධර්මානුකූලව හිතනවා. තමන් හොඳට ධර්මානුකූලව හිටියේ ඒකෙන් තමට ආශිර්වාදයක් එනවා. ඉතින් වැළකෙන්න උත්සාහ කරන වැළකෙන්න බැරිමත් ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙනම් බලපන්න වැඩි කර්මයක් වෙන බුණ. නමුත් තේත්ම සුගතිගාමි වෙනවා කියන විශ්වාසය ඉන්නවා. එච්චරයි. දුගතිගාමි වෙනවා කියලා දුගති බය තමට නැහැ. හැබැයි ඒකෙන් කියලා තමන් අකර්මණ්‍ය කෙනෙක් විදිහට ඉන්නේ නැහැ. තමන් අන්තිම මොහොත දක්වාම ධර්මයේ තුනේ ඉඳගෙන ජීවිතය රැක ගන්න උත්සාහ කරනවා. තමන්ගේ ජීවිතය රැක ගන්නවා, අනිත්‍යගේ ජීවිතත් රැක ගන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි, ලෝකෙට පුදුම විදියට හැකිතාම දුරට මේ ධර්ම ගෙන යන්න උත්සාහ කරනවා. මොකද මේ මිත්‍යා දෘෂ්ටි කෙනෙක් හරි මේ දහම් පුරට ගත්තොත් එයාගේ ලොකෝ පිරිසකට වෙන අයහපත හානියක් බලප ගන්න පුළුවන්. ඒ නිසා අද ලෝකයේ බොහෝ දෙනෙක් බටහිර යුරෝපීය, අප්‍රිකාව, ඕස්ට්‍රේලියා, මහද්වීප ගානක වේගෙම පැතිරෙන ආගම් බවට බුදුදහම පත්ල තියෙන එක. ඕනෑම පරිසරයක ඕනෑම කෙනෙකුට ඕනෑම කෙනෙක් එක්ක ඉන්න පුළුවන් මේ දහමත් එක්ක. අපිට ගැටමක් නැහැ. අඩුගානේ අපිව මරන්න කෙනා ගෙනවත් අපට වෛරයක් නැහැ. ඒක ඒ තරම්ම මානව දයාවෙන් පිරි සත්ව කරුණා යුක්ත දහමක් තමයි අපිට මෙල්ල ලැබිලා තියෙන්නේ. ඒක ලොකු භාගයක් අපට. ඉතින් ඒ දහම ලෝකෙ ඕන තැනට ඇප්ලයි කරන්න පුළුවන්. දැන් මෙහි ආවිලා සමහරේ දන්සල් දෙනෝනේ. කිය සුමාටි ඉස්සර සුමානේ දන්සල් අරගෙන රෙස්ටුරන්ට් එකක් කරන්න ගිහින් පොසොන් එකට ඇවිත්සක් ගන්න දෙකටම කියලා දන්සල් අරගෙන සිල් ගන්නවා. කඩින පින්කම් කරනවා. ලංකාවේ කරපු හැම පින්කමක් මෙහෙදි කරනවනේ බලන්න. අපි පොඩි කාලේ හිතුවද ඉමරිච්ච කාලේ ඇමරිකාවේ දාසන් දෙන ලැබෙයි කියලා. ඇමරිකාවේ ගිහලා කඩන පින්කම් කරන්න පුළුවන් නේද කියලා. ඇමරිකාවේ ගිහලා වස්සසන් පුළුවන් කියලා හිතුවද ඒක. මෙහේ සමයිකෙත් අපි වස්සසන් නැවිද නේ. පින්නතුනේ ඒ කියන්නේ බලන්න මේ දහම මේ ශාසනය කොයි තරම් ලෝකෙට යන්න පුළුවන්ද? ඕනම තැනකට මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කාටවත් හානියක් කරන්නේ නැහැ මේක. හැම කෙනාටම යහපතක් කරන දහමක්. අයහපතෙන් ඉන්න කෙනෙක් මොදවල යහපතට අරගෙන වැඩි පිරිසකට සාමයෙන් සමගියෙන් ඉන්නට මඟ කියලා දෙන දහමක් මේක. ඒ විතරක් නෙමෙයි මේ දහම ප්‍රචාරය කිරීම න්‍යායෙන් ඔක කිසි දවසක වෙනගෙනුට හානියක් නොකරපු දහමක්. ඒ කීර්තියම තමයි බුදුදහමට තියෙන්නේ. ඒ කීර්තිය පින්නති නැණි දානමට නෑ ලෝකෙ. අඩුගානේ සතුන්ට හරි දිවි පෝදා කළා සතුන් හරි බිලි දින කරනා නම් ලෝකෙ තියෙනවා. නමුත් මෙතෙක් දීර්ඝ කාලයක් සත්ව කරුණාව පදනම් කරගත්තු පංචශීලය පදනම් කරගත්තු මානව දයාව අවිහිංසානේ යුක්ත මෙවැනි දහමක් ලෝකෙ දීර්ඝ කාලයක් ලෝකෙ තිබ්බයි ඒ විතරක් නෙවෙයි ඕනම ශිෂ්ට සම්පන්න සමාජයකට බාධා කරන්න පුළුවන්. දැන් නිකන් ආගමට මෙතෙ මේ සමාජයට ආවට පස්සේ ඒක ඇප්ලයි කරන්න බෑ. සමාජාචාරයට ඇඳුම පිළිවෙල දින ප්‍රශ්න. නමුත් අපිට එහෙම ගැටමක් නෑ. විශේෂයෙන් බලන්න කර්ණිමිත සූත්‍රය. කර්ණිමිත සූත්‍රය කියන්නේ බුදු සෑන්තම් එක වගේ. ඒකේන ලක්ෂණ ටික හොඳ පෞරුෂයක් හදන්න හොඳ පර්සනලිටි එකකට තියෙන සියුදම ගුණාංග ටික තියෙනවා. ඉන්ටර්නෙට් එකේ බලන්න හොඳ පර්සනලිටියක් තියෙන කෙනෙක්ගේ තියෙන ලක්ෂණ මොනවද කියලා. වෙබ්සයිට් කීපයකට යන්න බලන්න. ඒ ඔක්කොම ටික ලිස්ට් එකකට ගන්න. අරගෙන කර්ණිමිත සූත්‍රෙත් එක තියලා කම්පයා කරලා බලන්න. කවුද ඉදිරියේ ඉන්නේ කියලා. ඒ නිසා හොඳ සාර්ථක පෞෂ්‍යයක් පුද්ගලයෙක් ගොඩනගන ඕන සියුදම ලක්ෂණ ටික තියෙනවා. හොඳ ගුණාංග ජීවිතයක හොඳ බ්ලෙසින්ස් මොනවද කියලා බලන්න. මංගල සූත්‍රෙන කරුණේක 138 පේජෙට තියලා බලන්න. වෙන කොහොමද ඒ වගේ තියෙද කියලා ඒක දැනගන්න. එහෙම නැහැ පිටතින්. ඒ නිසා හැම අංශෙම මේ තමයි පරිපූර්ණයි. හැම අංශෙම ඉදිරියෙන් ඉන්නවා. වැඩි පිළිසකට යහපත කරන්න පුළුවන් හැම තැනකම ආයෝක්‍රම කායිකව පුත් අත්දැක බලන්න පුළුවන් ධර්මයක් මේක. ඒ නිසා මේ ධර්ම ලැබ උපතින්ම ලැබකෝව වාසනාවන්තයි. හැබැයි උපතින් මේ බව දුනාට වඩා අද ප්‍රයෝජන ගන්න උපතින් අමොහොද්දයි. ඒකයි. දැන් මම බෞගේ කාලී යුරෝපයේ කරා රට ගිහියා. ඒ පන්සල ගිහී ඒ සිංහල එක දවසයි පන්සලටනේ සමහර එක දවසකවත් දෙන්න දෙයක් තියෙනවා මාසෙක සැරයක් විතර නම් දාන කියන. එහෙම ඉපදෙච්ච අයනවා හරියට තුන් පාරක් යනවා පන්සල. වැඩි තමයි. නාදර තුන් සතියට තුන් වතාවක්. එක දවසක් කැවිලා යන සයිට මෙඩිටේෂන් එක කරන දවස් දෙකක් වෙනවා සූත්‍ර සාකච්ඡාවක්. ඉතින් අපේ ඇතැමිට අපිට වෙලා මදි කාර්යන එහෙම කෙරෙන්නේ. නමුත් ඒ ඇත්තෙම පාලි පොතක් අතේට කියවගන්නේ කියන ඔක්කොම ට්‍රාන්ස්ලේෂන්ස් තමයි ඒගොල්ලන් කියවන්නේ. එහෙම කියවලා තේ අය දන්නේ ටිකයි. නමුත් ඒ දන්න ටික උපරිම ලෙස ඒ ප්‍රායෝගික කරනවා. නමුත් අපේ හුඟක් දන්නවා. නමුත් කරන්නේ බොහොම ටිකයි. ඒකයි. ඒ නිසා පින්වත්නි මේක අපට වාක් මිදිරට වේගයෙන් ප්‍රගුණ කරන ධර්මයක් මේක ප්‍රතිපල ගන්න නම් ඒක හැමින් කියලා බෑ. මොකද අපේ වයසිනාට වඩා වයසකට වෙනට වඩා වේගින් අපි ප්‍රැක්ටිස් කරෝතින් තමයි මේක රිසල්ට් එක හොඳට ප්‍රකටව පේන්නේ අපට. ඒ නිසා මේ ධර්ම පිළිබඳව තව තවත් උනන්දු වැඩි කරගන්න තමන් තින ලෙඩ දුක් දුරු කරලා කරදර අඩු කරගෙන එදිනෙදා තමන්ගේ ගෙදර ඉඳගෙනම තමන්ට සහනය සහ ජීවනය සතුට ලබන්න පුළුවන් මේ ධර්මයක් අපට ලැබෙන තියෙන්නේ. ඉතින් මේ ධර්ම දිනෙන් දින අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන වැඩ වඩාත්ම ජීවිත ආරම්භ කරගන්නට අදිස්ථාන කරගන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත්තු උතුම් පුණ්‍ය ධර්ම වල බලයෙන් විශේෂයෙන් අද ලලනේ නෝනා මහත්මිය බලාපොරොත්තු වෙනවා. මේ තවස්තර 6කට කලින් මේ ගියතුමියගේ ආදරණීය ස්වාමි ගුරුසයා W වින්සන්ට් මහත්මයාට පුණ්‍ය ආනුමෝදනා කරන්නට. ඉතින් එතුමා ප්‍රධාන නියගිය ඥාතීන් මේ පිනතුන් නමින් මියගිය ඥාතීනොත්කින් බලාපොරොත්තු වෙනත්නම් ඒ හැම දිනමත් හොඳට මේ අවස්ථාවේ සිහිපත් කරගන්න. ඔබ උදෑසන පටන් මේ මොහොත දක්වා සිද්ධ කළ මේ සියලුම පුණ්‍ය ධර්ම වල ආනිසංසය එමියගේ ඥාතී ඒ වගේම සතර ජීවිතවලදී අපට අම්මල තාත්තල වෙලා ඥාතින් වෙලා ගුරුරුන් වෙලා අපට උදව් උපකාර කළා මිය ගිහිල්ලා එතැනට පින් බලාපොරොත්තු නිස්සානෙහි ස්ථානයන්හි පිරිසක් එක්නම් ඒ හැම දිනමත් මේ පිණිසෝපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ රැස් කරගත් සියලු කුණ ධර්මයන් ආනිසංසයෙන් සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ දිවයිසුර වර්ධනය කර ගන්නා ගමන් මේ ලෝකයේ තව බොහෝ කාලයක් නිර්පන්තිතව රැකදෙත්වා මේ ලෝකයට තව තවත් දහම ලැබෙන්නට දහම පිළිපදින්නට සාමකාමී වාතාවරණයක් සලසා දෙත්වා කියන ප්‍රථමයෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහේතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්නතුනි, අද පොසොන් පොහෝ දිනය 2019 වර්ෂයේ පොසොන් පොහේ නිමිති කරගෙන මෙයත් සංවේ කුදී වැඩපළ තිබුණා. ඒත් සියල්ලක්ම පස්සෙක තියලා බොහොම දුර බැහැර ඉඳලා ඉමා ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයේ කරවිදෙල්ලා තමන්ගේ ජීවිතයට ලොකු මඟ වේදමක් ලොකු පිරිසරණක් තමන් උදා කරගත්තා කියලා ඉතින් සතුට ප්‍රසාදය ඇති කරගන්න ස් කරගත් නියෝතෝ මොන ධර්මවලි හේතුවෙන් පින්නතන හැමදනාටම මෙලවස්යෙන් නිදුක් නිරෝගී භාවයක් සතර ජීවිතයේ සුවපත් භාවයක් ප්‍රාර්ථනාම් කෝල උතුමෝ නිවන් සුභයත්තන සේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පඤ්චාච නින්දුක්ඛා භයං පඤ්චාච නිබ්බයා සෝකං පරිතාච නිස්සෝකා හොන්තෝ සම්මේ පිපානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා සොයෙන් තෙලෙන සම්නන් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැමදාටම තෙරුවන් සරණයි.